සංසාර සාරෝග විනීත නිසං සන්නීත සාතං සුචිසාර දේසං සන්දේරකං ස්වන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බිසාසම් සංසාබිගංකේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේස සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදන්සින් අතගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං සසර සැඩසායුර නවතා නිවන් වැද පැතිර නැනැති දිරේ මත්රං පතක් ලෙද නිතර දිලන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දෙවිරකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වලිනෙන් බැතින් සිරේ සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බවදමි සුනු විසුනු කරනිති ගුණ පුරන ලත් සැප දමා පරතෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිතිපතා පින් සරු මහසඟන සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛං සච අතික්කමං අරියං ඡණ්ඨං ගිඛං මග්ගං දුක්ඛෝප සමගාමිනං ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුද්දමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුඤ්ඤති ති ගෞරවණීය මහා සංඝරත්න අවසරයි සැදැවත් වාසනාවන්ත පින්තුනි රිවසයිදී මොරිනොවැලි සම්බුදාලක විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදානයේ 2019 වර්ෂයේ දෙසැම්බර් මුදුවක් මාසයේ සිදු කෙරෙන සිල් වැඩසටහනටයි පින්තුන් මේ සහභාගී වී සිටින්නේ. තෙන් මේ පින්තුන් අපි මුලින්ම සඳහන් කළ ආකාරයට ඔබ හුඟා වාසනාවන්ත අය සසර කළා වූ මහත් වූ පින කානිසංස ඔබ මේ භුක්ති විඳින වේලාව. ඉතින් ඒ ගැන ඔබ දිනපතාම සතුටු වෙන්නට ඕන. වාසනාවන්ත මනුසාත්ම භාවයක් ලැබිච්ච අවස්ථාව අතිශය දුර්ලභ මනුසාත්ම භාවය විතරක් නෙවෙයි. ඊටත් වඩා දුර්ලභ සම්බුද්ධෝත්පාද කාලයත් මේ දෙකම එක මොහොතේ ලැබිච්ච අවස්ථාව හිතා ගන්නවත් බැරි දුර්ලභ අවස්ථාවක්. එනිසා මේ අවස්ථාවෙන් හැම තත්පරයකදීම උපරිම ප්‍රයෝජන ගන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕන. ඉතින් අපේ මේ දිවි ගමනේ සාර්ථකත්වයේ තියෙන්නේ අපි මුලින්ම සඳහන් කළ ආකාරයට අපේ බාහිර දේවල් වල තියෙන සාමාන්‍ය කරුණක් විතරක් නෙවෙයි. අපේ රූප සම්පත්තිය, අපේ අධ්‍යාපනය, දරුවන්ගේ සාර්ථකත්වය ඒවත් ලෝක සම්මත විදියට සාර්ථකත්වයේ බලන දේවල්. නමුත් ඒ සියලටම වඩා අපේ වටිනාකම රඳා පවතින්නේ අපේ මනස මත, අපේ සිත මත. අපේ යමක් දැස බලන විදිය. දැන් බුදුදහමේ විශේෂ කාරණයක් දැක්වෙනවා සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියලා. කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ සාකච්ඡාවෙන් කියලා. පඤ්ඤා නරාණං රතණං කියලා සඳහන් කරනවා කෙනෙකුට තියෙන වටිනාම රත්නය මැණික තමයි ප්‍රඥාව. ඒ ප්‍රඥාව කෙනෙක්ගේ හැසිරීමෙන් විතරක් බලන්න බෑ. කෙනෙකුට ලස්සනට ඊටාම සාන්ද දාන්තව හැසිරෙන්න පුළුවන්. නමුත් බුදුදහමේක සාරතකත්වය කියලා දකින්නේ නැහැ. කෙනෙක්ගේ සාරතකත්වය බලන්නේ යා කොච්චර දුකේ නිදහස වෙච්ච කෙනෙක්ද කියන කාරණේමද. ඒ දුකේ නිදහස් වුණාද කියන එක බලන්නේ කොයිතරම් දුරට ප්‍රඥාවට සමීප වෙලාද කියන කාරණා මත. ඔබට යම්කිසි ධර්මය දන්න කෙනෙක් මුණ ගැහුණොත්, ඔබ බෞද්ධය කියලා දැනගත්තොත්, ඒ වගේම ඔබ ධර්මයේ පිළිපදින කෙනෙක් කියලා දැනගත්තොත් ඔබෙන් යම් යම් ප්‍රශ්න අහනවා. නිකන් අහන්නේ නැහැ. ප්‍රශ්න අහන්න කියන්නේ ඔබ දඹදිව ගිහිලා තියේද, ශ්‍රී ලංකාවේ අටම ස්ථාන, 11ම ස්ථාන, සිරිපාද වගේ තැන්වල ගිහිලා තියේද, සාංගික දාන කීයක් විතර දීලා තියේද, ඒ වගේ ප්‍රශ්න නෙවෙයි අහන්නේ. ඍජුවම අහන්නේ ඔබේ ප්‍රඥාව විමසන ප්‍රශ්න තමයි අහන්නේ. අන්න ඒ නිසා අපේ වටිනාකම දිනු වෙන නම් ප්‍රඥාව දිනු වෙනට ඕන. ඒ ප්‍රඥාව දිනු වීමට හේතු වන කරුණු හතරක් බුදුදහමේ සඳහන් වෙනවා. ආරම්භයේ පටන් අවසානයේ දක්වාම දිනු කළ යුතු ගුණාංග හතරක් ගැන. මොනවද ඒ ගුණාංග? ඒ ගුණාංග තමයි සතර සෝතාපට්ටි අංග කියලා අපි කියනවා. පඤ්ඤා උඩිගින සූත්‍රයේ ප්‍රඥාව දිනු කරන කාරණා හැටියටත් මේක දැක්වෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා. මෙන්න මේ කරුණු හතරෙන් ප්‍රයෝජන ගන්න නම් ආරම්භයේදී අපේ ළඟ යම් කිසි ගුණාංග තියෙන්නට ඕන. නැත්නම් අපට කල්යාණ මිත්‍රන සමීප වෙන්න බෑ. මුලදීම තියෙන ඕන ලක්ෂණ තමයි එකක් අපි පරිත්‍යාගයේ සිලී වෙන්නට ඕන. අපි දන් දෙන්නට ඕන. යම්කිසි විදියක අපි අනිත්‍ය වෙනුවෙන් කැපවීමක් කරන කෙනෙක් බව අනිත්‍යට පේනට ඕන. ඒක එක ලක්ෂණයක්. අනිත් දේ තමයි අපේ ළඟ සිල්වත් බව. විශේෂයෙන් කායික වාචික සංවරය කිසියම් ප්‍රමාණයකට හරි ආරම්භයේ තියෙනට ඕන. අනිත් කාරණය තමයි කලගුණ සැලකීම කියන කාරණය. කෘතඥතාවය කියන එක. මෙන්න මේ ටික කල්‍යාණ මිත්‍රයන්ට ළඟා වෙන්නට තියෙනවන කාරණා. හැබැයි කල්‍යාණ මිත්‍රයන් සමීප ඇසුර කරන්න මේ කරුණ තුන විතරක් බෑ. ඊටත් වඩා තවත් කරුණ ඕන. දැන් මුලදී අපේ දැඩි ලෝභය අඩු වෙන්නට ඕන, පරිත්‍යාග සීල වෙන්නට ඕන, ඒ වගේම සිල්වත් බව තියෙන්නට ඕන, කායික වාචික සංවරය, කලගුණ සැලකීම කියන මේ කාරණේ තියෙන්නට ඕන. මේ කාරණාත් එක්ක කල්‍යාණ මිත්‍රයෙකුට ළඟා වුණාට පස්සේ ඊටත් වඩා ගැඹුරු ඉතාම සියුම් කාරණා ටිකක් තමන්ගේ ළඟ තියෙන්නට ඕන. මොනවද ඒ කාරණා? ඒ කාරණා වලින් එකක් තමයි සුවච බව කියන එක. සුවච කිව්වහම බොහෝ දෙනෙක් හිතන්නේ කීකරුකම කියලා. ඒකම නෙවෙයි. සුවච කියන්නේ ඇක්ටිව් ලිස්නින් කියන එක. You should be gently spoken. When we meet a good friend who explains the Buddha's message, we should be gently spoken. We should have good attention for what he is saying. That is very important. එතකොට සුවච බව කියන එක කාරණය. දෙවෙනි කාරණය තමයි අවංක බව කියන එක. ඇත්තම මේ කරණිමෙත සූත්‍රයේ තියෙන කතාව මේ කියන්නේ. උජෝජ සෝජෝජ කියන කාරණයක් තියෙනවා. We should be honest. When we meet a good person who explains the Buddha's message, we should be honest. What is the honest that Buddha has explained? What is the honesty? ඒක deep concept එකක් බුදු දහමේ. සාමාන්‍ය අපි කියන්නේ ඇත්ත කතා කරන එක, සාමාන්‍ය සත්‍යවාදී බව, අංක බව කියන එක. නමුත් ඊටත් වඩා ගැඹුරට ගිහිව එකක් තියෙනවා. ඒ තමයි අපි ධර්මයේ නාමයෙන් මොනවා කළත් අපේ පරමාර්ථය වෙන්නට ඕන. ඒ දේ කරලා අපේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වෙන්නට ඕන. අපි දහමගේ ඉන්න කෙනෙක් නම් නිතරම අපි කරන දේ පන්සලට අහම කරන දේ විතරක් නෙමෙයි ඇත්තෙන්ම. අපි ගියක් ගත්තා, වාහනයක් ගත්තා, ඇඳුමක් ඇඳලා, කොණ්ඩේ පීරුවා, මුහුණ ලස්සන කරා, මේ හැම තැනදීම තමන්ම තමන්ගේ ඉදිරියට mirror එකක් දාලා, කණ්ණාඩියක් දාලා බලන්න. තමන් මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණාව අඩු වෙනවද වැඩි වෙනවද? දානියක් දුන්නත් එහෙමයි. හාමුදුරන්ට ලොකු පරිත්‍යාගයක් කළා. ඇතැම් වෙලේ තමන්ගේ කීර්තිය වැඩි කරගන්න නම් බලන්නේ ඇත්තටම තමන් මේ පින්කමේ නිසි ප්‍රයෝජන ලබාගෙන නේ. තමන් බලන්න තමන්ගේ තෘෂ්ණාව මේකෙන් අඩු වෙනවද වැඩි වෙනවද? ඒ වගේම බලන්න තමන්ගේ සක්කාය දිට්ඨිය මේකෙන් අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. ඊළඟට මාන්නේ දරුවෙක් හැදුවත් දරුවට ඉගැන්නුවත් ඒක උගන්නලා තමන්ගේ තෘෂ්ණාව හරි මාන්නේ හරි වැඩි කරගන්නම් බලන්නේ ඇත්තට මේකේ නියම ප්‍රයෝජන වෙලා නැහැ. දැන් මේකෙන් කියන්නේ හොඳට උගන්නන්න එපා, ලස්සන ගෙවල්වල ඉන්න එපා හිම කියලා නෙමෙයි මේ කියන්නේ. හොඳ ලස්සන ගෙවල්වල ඉන්න. සල්ලි තියනම් හොඳම තාක්ෂණයේ නවීනතම වාහන පාවිච්චි කරන්න. ලස්සන ඇඳුම් අඳින්න. නැංගි ශාඛාව බඳුර මල්ලිකා වැනිය මේල කලඳනාවක් පළඳගෙන පන්සල කාර්යය. ඒක ගැටලුවක් නෙවෙයි. ඒ කාලේ තිබිච්ච ලෝකයේ වටිනාම ආවරණය පළඳගෙන ආවේ. නමුත් ඔවුන් ඒක පළඳවීමෙන් ඔවුන්ගේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි කරන අදහසින් නෙවෙයි ඒක කළේ. එතකොට මෙන්න මේක තමයි අවංකභාවය කියලා කියන්නේ. තමන් මොනව කළත් තමන්ම තමන්ගෙන් හිතලා බලන්න. අම්මා තාත්තට සැලකුවා, දානියක් දුන්නා, පන්සලේ පින්කමක් කළා, ඇඳුමක් ඇඳලා, කොණ්ඩේ පීරුවා, මගේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. මෙන්න මේක තමයි අවංකභාව, නියම අවංකභාව කියලා කියන්නේ. තුන්වෙනි කාරණය තමයි නිපක කියන ලක්ෂණය. සුවච, උජෝච, නිපක. නිපක කියලා කියන්නේ නුවණැති බව, ප්‍රඥාව. තමන් ධර්මයේ ළඟදී දක්ෂ වෙන්නට ඕන නියම කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නට ගැඹුරු ධර්ම කාරණා කියනකොට ඍජුව එහි අර්ථය තේරුම් ගන්නට තමන් නුවණැති වෙන්නට ඕන. මේක මේ පාසල අධ්‍යාපනයම නෙවෙයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය ධර්මයේ තේරුම් ගත්ත අය එයට අකුරක්වත් ලියන්න පුළුවන් අය නෙවෙයි සමහර අය. සමහර අවුරුදු 7දීත් අවබෝධ කරගත්තා. සමහර කෙනෙක් අවුරුදු 120දී මහණලක් ධර්ම අවබෝධ කරගත්තා. සෝනා මෙහෙණිය, රාධාමඳුරෝ මහණුනි අවුරුදු කීයේද? අවුරුදු 120දී මහණුනි. 120දී පැවිදි වෙලන් ධර්මයේ පිළිපැදලා ඒ අය ප්‍රඥාව දිනු කරා රහතන් වහන්සේලා බවට පත් වුණා. මෙන්න මෙතෙන් අපි දැක්ස වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේගේ ධර්මයේ හරියට මහා සාගරය වගේ කියලා. මහා සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. වෙරළට බැස්ස ගමන් එකපාර මුහුද ගැඹුරු නෑ. මුහුද ගැඹුරු වන්නේ ටිකෙන් ටික පහළට යනකොට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එහෙමයි. උන්වහන්සේ දේශනා කරනවා නාහං භික්ඛවේ ආදිකේනේව පඤ්ඤාර ආදිකේනේව අඤ්ඤාරාධන මදාමි. මහණෙනි මම ආරම්භයේදීම ගැඹුරු ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියලා. පොදු ඔඩියන්ස් එකක් හම්බුනොතින් බුදුහාමුදුරෝ දාන කතා, සීල කතා, සංඝ කතා ආදී ටිකෙන් ටික ගැඹුරට යන විදිහට තමයි ධර්මයේ විස්තර කරන්නේ. හැබැයි සුවිශේෂී පුද්ගලෝ හම්බුනහම, gifted පුද්ගලෝ හම්බුනහම බුදුහාඳුරු ඍජුවම ප්‍රඥාණම ධර්ම දේශනා කරනවා. බාහ්‍ය දාර්ශනීය සරුත්හාඳුරෝ මේ වගේ අය හමයි කියපු කුසාලති මේ වගේ ඇයට ගැඹුරින්ම ධර්ම දේශනා කරලා තියෙන මුලින්නම්. ඒ අය සුපිරිම අය. අපි සාමාන්‍ය gifted අය කියලා කියන්නේ IQ එක නැත්නම් EQ එක හුඟක් මිහිල දෙන අය. බුදුහාඳුරයාගේ ප්‍රඥාව බලලා ඊට අදාළ විදිහටම ධර්ම දේශනා කළා. නමුත් බුදුහාඳුරගේ සාමාන්‍ය ලක්ෂණය තමයි දාන කතා, සීල කතා, සංඝ කතා, කාමණං ආදීනවන්, ඕකාරං සංකලේශං ආදී වශයෙන් අනුපූර ප්‍රතිපදාවෙන් ගිහිල්ලා ඊට පස්සේ තමයි චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. උඩ අදත් අපේ මාතෘකාව චතුරාර්ය සත්‍ය. ඒක චතුරාර්ය සත්‍යෙට බුදුහාමුදුරු එන්නේ අර මූලික බෑග්ග්‍රවුන්ඩ් එක කියලා ඉවර වෙනවා. මම මුලින්ම සඳහන් කරන්න කැමති අපි උදේ කියපු කාරණිය අපි සඳහන් කරා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටියෙන් කරපු රිසර්ච් එකක් ගැන. 1938 ඉඳලා මේ දක්වාම අඛණ්ඩව කරගෙන යන රිසර්ච් එකක් තියෙනවා. ඔවුන් මුලදී 200 ගණනක් ගත්ත, පස්සේ ඔක්කොම එකතු වෙනකොට 800 ගණනක ඔවුන් sample එකක් ගත්ත randomly. මෙන්න මේ අරගත්තු අයගෙන් ප්‍රශ්න කර කර වසර අවුරුදු 80ක් තිස්සේනෝ මේ අය. දැන් එන් වදෙනා මැරිලා. ඒ අයගේ ජීවිතයේ අවසාන කාලේ මේ අය බලනවා අන්තිම කාලේ දුකටපත් වෙන හේතුව මොකද්ද? අතෘප්තිකර බවට හේතුව මොකද්ද කියලා මේ අය රිසර්ච් කරනවා. ඔව් මේ අය අවසානයේ හොයාගත්තු දේ තමයි අන්තිම කාලයේ දුකටපත් වෙන ප්‍රධානතම හේතුව තමයි හුදකලා බව කියන එක, loneliness කියන එක. මොන් එක නෙවෙයි පිනදුනෝ සොයාගත්තු දේ, වඩාත්ම ගැඹුරු දේ. ඔවුන් කියනවා මේ අන්තිම කාලයේ හුදකලා වීමෙන් ඉඳීමෙන් වෙන හානිය, මොළයට වෙන හානිය මත්පැන් සහ ඇල්කොහොල් භාවිතයෙන් වෙන ඩැමේජ් එකටත් වඩා වැඩි කියලා. ඒ තරම් ඩැමේජ් එකක් මොළයට කරනවා මේ හුදකලා භවෙන් එන අතෘප්තිකර භාවය කියන. දැන් අපි බලමු මෙතෙන්ට බුදුදහමෙන් දෙන විසඳුම මොකද කියලා. බුදුදහමෙන් මේකට විසඳුම් දෙකක් දෙනවා. එකක් තමයි මේ ලෞකික සත්‍ය තුල ඉඳගෙන සම්මුති සත්‍ය තුල ඉඳගෙන යහලුවන් දිනා ගන්න ක්‍රමයේ විස්තර කරනවා. ඒකට මොකද දේශනා කරන්නේ පින්නතුනි? වරක් බුදුරජාණන් වහන්සේගේ නාලවකයක් සියහනවා කතං මිත්තානි ගන්තති කියලා. Who makes friends? කවුද මිතුරන් දිනන්නේ කියලා. Who wins friends? බුදුහාමර දේශනා කරනවා දදං මිත්තානි ගන්තති. He who practices generosity wins friends. He who is generous wins friends, makes friends. යම් කෙනෙක් දන් දෙනවා නම් පරිත්‍යාගශීලී නම් මෙන්න මේක තමයි යහලුව දිනා ගන්න පළවෙනි ක්‍රමය. එතකොට වයසට ගිහිල් එක්කන් වල යහලුව දිනා ගන්න බෑ. තමන්ට තේරිච්ච මුල් කාලේ ඉඳන්ම තමන් පරිත්‍යාගශීලී කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මේක එක ලක්ෂණයක්. දෙවෙනි කාරණය තමයි බුදුහාමුදුරෝ ආකංකේය සූත්‍රයේදී විස්තර කරනවා. තමන් එක්ක එකට ඉන්න සබ්‍රක්‍මචාරීන් මිතුරන් ඥාතීන්ගේ හිත දිනා ගන්න කැමති නම්, ඒ අය සතුරු කරන්න කැමති නම් සිල්වන්ත වෙන්න කියලා. වෙනත් විදිහකින් කියනවා නම් තමන්ගේ කය වචනේ සංවර කරගන්න. තවත් සරලව කියනවා නම් විශේෂයෙන් කට පරිස්සම් කරගන්න. වයසට ගියාට පස්සේ බොහෝ දෙනෙක් එපා වෙන්නේ කතා කරන දේවල් වලින්. දරුවන්ටත් එපා වෙනවා අන්තිමට. නමුත් හොඳ ධර්මයක් එක්ක වයසට ගිහිපොයි අපි දන්නවා ඒ අය වයසට යන්න යන දරුවෝ සලකනවා. මෑත කාලෙත් ඒ වගේ මෙහෙ ඉස්සල ගන්න නෝන කෙනෙක්ගේ තාත්තා කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණා. ඒ දරුවෝ හරි ආසයෙන් අවුරුදු 100ම තාත්තට සැලකුවා. මම ඇහුව දරුවන්ගෙන් ඒ තාත්තගේ තිබිච්ච ගුණයක් විශේෂ ගුණයක් මොකද්ද කියලා. කියන්නේ තාත්තට කවදාවත් කේන්තියක් නැහැ කියලා. කවදාවත් අනිත්‍යයට දොස් කියන්නේ නැහැ බනින්නේ නැහැ කියලා. ඉතින් අන්තිම මොහොතේ අවුරුදු 100ක් යනකලොත් ඊටාම සතුටෙන් අන්තිම මොහොත දක්වාම 100නුත් හිටියා. අන්තිම මොහොත දක්වා අසල් වැසි ඥාතීන් හිතවතු මෙතුමා බලන්න ආව තෑගි භෝග අරගෙන. එතුමා කන්න කැමති දේවල් අරගෙන මේ අවුරුදු 100ක් වෙන මේ තාත්තව බලන්න ආවා. පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා තමන් එක්ක එකට ඉන්නගේ සිද්ධිනා ගන්න කැමති නම් විශේෂයෙන්ම ඥාතීන්ගේ සමීපත තමයිගේ ගෞරවය විශ්වාසය දිනා ගන්න කැමති නම් හැකිතාක් සිල්වන්ත වෙන්න කියලා. තමන්ගේ දරුවෝ තමන්ට සලකන්නේ දරුවන්ට වේදන් කරව ප්‍රමාණයට නෙවෙයි. තමන්ගේ දරුවන් අම්මා තාත්තා ගැන හුඟා හොඳට බලාගෙන ඉන්නේ සිල්වන්තකම ගැන. එනිසා දරුවන්ගෙන් අනාගතයේ සැප සම්පත් බලාපොරොත්තු වෙනවනම් සැලකිලි බලාපොරොත්තු වෙනවනම් කල යුතු එක් දෙයක් තමයි පුළුවන් තරම් සිල්වන්ත වෙන්නට ඕන. බුදුහාමරේක තමයි දේශනා කළේ සීලං යාව ජරා සාදු කියලා. මහලු වෙනකම් සීලය උතුම් කියලා. මහලු වෙන තුරුම සීලය උතුම් කියලා. නමුත් අපේ මේක වෙනත් විදිහකට තේරුම් ගන්න තියෙනවා. මොකන්ද? මහලු වුණාට පස්සේ සීලය හොඳයි කියලා. බුදුහාමර දේශනා කරන මහලු වෙනකම්ම සිල්වන්ත වෙන්න කියලා අපේ මහලු වුණාට පස්සේ සිල්වන්ත වෙන්න බල නැහැ තියෙනවා. නමුත් පිනතුනි තේරිච්ච මුල් කාලේ පටන්ම සිල්වත් බව දිනු කර ගන්නට ඕන. ඒක මිතුරන් දිනා ගන්න ක්‍රමයක්. අනිත් දේ තමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ තමයි සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා නිතර අනිත්‍යයට මෛත්‍රී වඩන්න කියලා. මෛත්‍රී වැඩීමෙන් මෙත්තානි සංස සූත්‍රයේ ධ්‍යාන සංස දැක්වෙනවා. manussානන්ති යෝ හෝති අමනුස්සානන්ති යෝ හෝති. නිතර මෛත්‍රී වඩන කෙනා මනුෂ්‍යයන් විතරක් නෙවෙයි අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. ප්‍රේතයන්ට භූතයන්ට දෙවියන්ට මේ තැනත්තා ලොකෝ කැමැත්තක් දක්වනවා. මේ තැනත්තාට කැමති වෙනවා. මේ ආරක්ෂා කරනවා. මෙයාට ලොකෝ නෙට් එකක් වගේ හැදෙනවා මේ විශ්වයේ යාළුවන් එක්ක. පින්නතුනි එතකොට බුදුහාරයක පැත්තකින් කියනවා අනිත්‍යයට පරිත්‍යාග සීලය වෙන්න, කය වචනය සංවර කරගන්න, මෛත්‍රී සහගත වෙන්න. තමන්ගේ ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් එක සක්සස් කරගන්න කැමතිනවා. වෙනත් විදියකින් මොකද්ද කියන්නේ මේ පින්නතුනි? දාන සීල භාවනා. මිතුරන් දිනා ගන්න නම් කරන්න ඕන ප්‍රධානම දේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්න. තමන්ට මේ ජීවිතයේ නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, වර්ණය, ශක්තිය ආදී ලැබෙන විතරක් නෙවෙයි මේ ජීවිත කාලයම තමන්ට හොඳ මිතුරු පිරිසක්, ඥාතීන් පිරිසක් ගොඩනැගෙනවා. මෙන්න මේක තමයි මිතුරන් දිනා ගන්න සාමාන්‍ය මට්ටමේදී සම්මුති සත්‍යයේදී කළ යුතු දේ. හැබැයි මෙතනත්තා දන්නව එක කාරණයක්. බුදුහාමුදුරෝ දේශනා කරන කරුණු පහක් නිතර නිතරම මෙනෙහි කරන්න කියලා. මොනවද ඒ කාරණා? එකක් තමයි මහලු වෙන බව, ලෙඩ වෙන බව, මැරෙන බව, ඊළඟට කර්මයේ දායාද කොට ඇතිගෙන බව. පස්වෙනි එක සබ්බේ තියේහි මනා භාවෝ නානා භාවෝ විනා භාවෝ අබින්හන් පච්චේකිතබ්බ. මම කැමති සියලුම ප්‍රියමනාප දේවල් වලින් මට කවදා හරි වෙන් වෙල යන්නට සිද්ධ වෙන බව මේ තැනත්තා කල් තියාම දැනගෙන ඉන්නේ. කල් තියාම මෙයා දන්නවා තමන්ට අනාගතේ තනි වෙන වෙන බව. තමන්ට එකට ඉගෙනගත්තු අය යහළුවන්, තමන්ගේ සහෝදර සහෝදරියන්, අම්මා තාත්තා කලක් යනකොට තමන්ට අහිමි වෙනවා. අන්නේ අහිමි වෙන්න කලින් මේ තැනත්තා නියම විදියට පිලිසරණක් රැකවරණයක් සලසා ගන්නවා. මේක කලින් දන්න කෙනා මේකට කලින්ම සූදානම් වෙනවා. අන්න එතෙන්දී ඔහු රැකවරණ විදිහට සලකන්නේ මොකද්ද? අත්ත දීපා වික්‍රේ විහෙරකාත සරණානාඤ්ඤ සරණා. මට පිහිට මමමයි කියන ගේ තැනත්තා දන්නවා. අත්තාය අත්ත නුනාතෝ එතනත්තා දන්නවා මට තියෙන එකම පිළිසරණ මගේ හිතයි කියන එක දන්නවා. ඒ විතරක් නෙවෙයි මේ තැනත්තා ධම්ම දීපා වික්‍රේ විහෙරද ධම්ම සරණානාඤ්ඤ සරණා. ධර්මයේ පිළිසරණ කොට වාසය කරන. දහම දිවයින කොට වාසය කරන. පින්වතුනි මේක බුදුදහම විතරක් නෙවෙයි. මේක තමයි ಭಾರತೀಯ Hindu ජන සමාජයේ තිබුණා. Hindu ජන සමාජයේ ජීවිතය කොටස් හතරකට බෙදලා තිබුණා. ඒ තමයි Brahmachari, ගෘහස්ත, වානප්‍රස්ථය, සන්‍යාසි කියලා. Brahmachari කියන්නේ ඉගෙන ගන්න කාලේ සම්පූර්ණම සිල්වන්ත ජීවිතයක් ගත කළා, බමසර ජීවිතයක් ගත කළා. ඒ කාලේ වුණාට පස්සේ විවාහ ජීවිතයට පත් වුණා ගෘහස්ත ජීවිතේ. ඊට පස්සේ විස්රාම ගියාට පස්සේ මේ වියපත් දෙන්නම මොකද කළේ? වානප්‍රස්ථ කැලේට ගියා. අවසාන කාලයේ සන්න්‍යාසී ධ්‍යාන වඩලා මේ දෙන්න වෙන් වුණා තනියම බ්‍රහ්මයෙක් වගේ හිටියා. ධ්‍යාන වඩලා බ්‍රහ්ම සහවිතාවිට ගියා. මේ ලෝකේ ඉඳගෙනම බ්‍රහ්මයත් එක්ක එකට එකතු වුණා මනසින්. මිය ගියාට පස්සේ බ්‍රහ්ම ලෝකේ යන ධ්‍යාන වැඩුවේ කට්ටි. බලන්න පින්නොතිනි මෙන්න මේක තමයි එදා ಭಾರತೀಯ ජන සමාජයේ කිමිච්ච මඟ පෙන්වීම. බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ මේකත් වඩා ඉදිරියට ගියා. මොකද ගියේ? ඕන්නම් බ්‍රහ්ම ලෝකේ යන්නත් පුළුවන්, ඕන්නම් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්. මුළු සංසාරික සර්කල් එකෙන්ම නිදහස් වෙන විදිය මාර්ගයකුත් කිව්වා. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමේ වඩාත්ම වැදගත් පැත්ත. මොකද්ද? ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. මේ තැනැත්තා තනිවම හැසිරෙනවා එක අනක් තියෙන රයිනෝ වගේ. ඔබ දන්නවා රයිනෝලා උටන් දෙකක් තියෙන ඇත්තේම, නමුත් එක අනක් ලොකුයි. අන්නේ තනි අඟ වගේ. නැත්තම් මේ රයිනෝස්ලා තනියම තමයි හැසිරෙන්නේ. අන්නේ වගේ ආධ්‍යාත්මිකව ඉදිරියට ගිහිපු කෙනා කොයි වගේද? එයා බ්‍රාහ්මියෙක් වගේ තනිවම හැසිරෙනවා. ඔවුන්ට කියන්නේ බද්දේ කරත්ත කියලා. ඔහු උත්තරීතර හුදකලාව නෝබල් ලොන් ලිනස් එකට පත් වෙනවා. බලන්න පින්නතුනි වෙනස. බටහිර සමාජයේ හුදකලා බව හින්දා බ්‍රේන් එකට ලොකු ඩැමේජ් එකක් කරද්දී ඇල්කොහොල් වලට ස්මෝකින් වලටත් වඩා ಭಾರತೀಯ ජන සමාජයේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන් පෝෂණය වෙච්ච ඒ ආර්ය උතුමන්ගේ උපරිම සතුට මොකද්ද? උපරිම සතුට තනියම ඉඳීම. මෙන්න වෙනස. ඉතින් බලන්න පින්නොත්ින අපි කොච්චර සාර්ථකද කියන. මෙහි අය තනි වෙනකොට දුකටපත් වෙද්දී අපට ඕනනම් මිතුරන් හදාගන්න ක්‍රමිකුත් තියෙනවා. මිතුරන් නෙවෙයි මුළු ලෝකෙම නැති වුණත් තමන් තනියම ඇතෙක් වගේ, රජෙක් වගේ, බ්‍රහ්මෙක් වගේ, රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ විස්තර කළ දුන්නු. මෙන්න මේකයි බුදුදහමේ තියෙන සුවිශේෂත්වය. ඉතින් පින්නතුනි මෙච්චර ලෝක ප්‍රකට විශ්වවිද්‍යාලයක් මේ තරම් රිසර්ච් එකක් කරද්දී ඔවුන් තාම හිතන් ඉන්නේ, තාම ඔවුන් මේ හුදකලා බවට පිළියම් හොයමින් ඉන්නේ. ඔවුන්ට සැබෑ විසඳුමක් නැහැ. හැබැයි වර්තමානයේ සමහර නම් තනියෙන් ඉන්නත් කැමති පෙළක් අය. Wi-Fi එහෙම තියෙනවා නම්, ඉන්ටර්නෙට් එක තියෙනවා නම්. හැබැයි ඒක නෙවෙයි බුදුදහමේ කියන Noble Loneliness කියන එක. බද්ධය කරත්ත කියන එක. අර රයිනෝ වගේ හුදකලාව ඉන්න සතුට අර ඩිවයිස් එකක් එක්ක ඉන්න හුදකලාව නෙවෙයි. ඒව සියල්ලක් මයින් කළා තමන්ගේ පිරිසිදු මනසින් ඉන්න හුදකලාව බවයි බුදුදහමෙන් අගය කරන. මෙන්න මෙතෙන්ට එන මාර්ගය තමයි පින්නතුනි අනුපිළිවෙලින් බුදුදහම විස්තර කරන්නේ. දානෙන් පටන් අරන් සිල්වන්ත වෙලා සමත භාවනා වඩලා අවසානයේ විදර්ශනා භාවනාවෙන් තනිකරම අවිද්‍යාව දුරු කරලා රාග දේශ මොහ නැමැති නික්ලේශී මනසකින් එයා තවත් කෙනෙක් දෙවෙනි කොට ඉන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට කෙලස් තියෙනවා නම් යම් කිසි කෙනෙකුට තෘෂ්ණාව තියෙනවා නම් යම් කිසි කෙනෙකුට රාගය තියෙනවා නම් බුදුදහමේ කියන්නේ එයා තනි කෙනෙක් නෙවෙයි කියලා. එයා හුදකලා කෙනෙක් නෙවෙයි කියලා. එයාට දෙවන්නේ කියන තව කෙනෙක්. කවුද ඒ ඉන්නේ? ඒ තෘෂ්ණාවත් එක්කම ජීවත් වෙන්නේ. බුදුදහමේ තනි කරන්නේ කොහොමද? මෙන්න මේ තෘෂ්ණාවෙන් වෙන් වෙලා තමන් හුදකලා වෙන්න කියන එකයි කියන්නේ. මෙන්න මේකට මාර්ගය බුදුදහමේ දේශනා කරන්නේ. මෙන්න මේන මාර්ගයේ දිපින්නතුනි. ඕන්නම් කෙනෙකුට මේ ලබාගත්තු මනුස්සාත්ම භාවය මනුස්සයෙක් ඉදිරියේ ඉන්න පුළුවන්. පංච සීලය රැකලා පරිත්‍යාග සීලී වෙල කෙනෙක් ඉන්නවා නම් ශ්‍රද්ධාවෙන් ඒ කෙනා නැවත සුගතියට මනුස්ස ලෝකයට එන එයා සුදුසු කෙනෙක්. ඔන්න මිනිසාත්ම භාවය ලබන්න මිනිස් මට්ටමෙම ඉන්නවා නම් කැමති නම් කෙනෙකුට කරන්න පුළුවන් දේ. ශ්‍රද්ධාව ඇති කරගන්න පංච සීලය ආරක්ෂා කරමින් ඉන්න. තවත් කෙනෙක් කැමති නම් ඊටත් වඩා ඉහළ පියවරකට යන්නට මොකද්ද? දෙවි කෙනෙක් වෙන්න බුදුහාමරයකට මාර්ගය දේශනා කළා. දෙවියන් ළඟ කීර්තියටපත් වෙන්න මොකද කරන්න ඕන? උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝවි වඩති. සක්‍ර දේවේන්ද්‍ර වෙන ක්‍රමය. උත්තානවතෝ උත්සාහයෙන් වැඩ කරන්න, සතිමතෝ සිහියෙන් ඉන්න, සුචිකම්මස්ස නිවැරදි කර්ම කරන්න, නිසම්මකාරිනෝ උනන්දුවෙන් වැඩ කරන්න, සඤ්ඤතස්සච සංවරයේ සිල්වත් බව ඇති කරගන්න, ධම්මජීවිනෝ දෙහැමිව ජීවත් වෙන්න, අප්‍රමත්තස්ස අප්‍රමාදී වෙන්න. මෙන්න මේව තමයි බුදුහාමුදුර දේශනා කරන්නේ දෙවියන් ළඟදී කීර්තියටපත් වෙන්න. නැත්තම් සක්‍ර පදවිය ලබන්න හේතු වෙන කාරණේ මේ කියන්නේ මගමානවක කතාන් එක තියෙන. ඔන්න දෙවියෙක් වෙන ක්‍රමය. යම් කිසි කෙනෙක් කැමති නම් ඊටත් වඩා තවත් පියවරක් ඉදිරියට යන්න මනුස්ස ලෝකෙ ඉඳගෙන මොවන්නම් බ්‍රාහ්මණයක් වෙන ක්‍රමයක් දේශනා කළා. අපි උදේ විස්තර කළේ කිසියම් භාවනා ක්‍රමයක් උපයෝගී කරගෙන යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මෛත්‍රී භාවනා ආදී සමත කමඨහනක හිත දිනු කරන්න. විශේෂයෙන්ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වඩන්න පුළුවන් නම් මෙන්න බ්‍රහ්මත්වයට පත් වෙන ක්‍රමය. මනස ලෝක ඉඳගෙන බ්‍රහ්මයේ වගේ ඉන්නත් පුළුවන්, මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකයට යන්නත් පුළුවන්. මේකට වඩා ඉදිරි මාර්ගයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මොකද්ද? රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන ක්‍රමය. ඒ තමයි පටිසම්පාදයේ පිළිඳ අවබෝධය. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු නිසා යමක් හටගත්තනම් හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන මේ යථාර්ථය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ අවබෝධ කරගැනීම. හැම මොහොතෙම සිහියෙන් සහ නුවණින් සිටමින් තමන්ගේ හිතට සිතුවිල්ලක් පහළ වෙනවා නම් මේක පෙරපස නොවී මේ මොහොතේ හටගත්තු රූපාදී ස්කන්ධ පංචකයක් කියලා තේරුම් අරගෙන ඒක මෙතන හටගත්තා, මෙතනම ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා දකින දක්ෂණෝතින් ඒ දකින වාරිය ටිකෙන් ටික වැඩි කරගත්තොත් මොකද වෙන්නේ? ඒ අත්දැකීම තුල පින්නතුනි ඔහු සියලුම කෙලෙසුන්ගෙන් මිදිත කෙනෙක් බවට පත් වෙනවා. ඔහුගේ අතීතන්තය අත්හැරෙනවා. අතීතය ගැන පසුතැවිලි නැහැ. අනාගතය ගැන ප්‍රාර්ථනා නැහැ. වර්තමානයේ ඒ මොහොතේ හේතුඵල ධමයේ හටගෙන නිර්දනා කරු දකිනවා. අතීතයේ හිත පිහිටන්නේත් නැහැ, අනාගතයේ හිත බැසගන්නේත් නැහැ, වර්තමානයේ ස්ථිර වශයෙන් ගන්නෙත් නැහැ. වර්තමානයේ හේතුඵල ධම දකිමින් අස්මින් සතිදං හෝති, අස්මින් අසතිදං හෝති කියන මේ යථාර්ථය දකිමින් ඉන්න පුද්ගලයා බාටපත් වෙනවා. මෙන්න රහතන් වහන්සේ කෙනෙක් බාටපත් වෙන ක්‍රමය. පින්නතුනි මෙන්න මේ අනුපූර ප්‍රතිපදාව තුළ ඔබ කල්පනා කරලා බලන්න ඔබට කොයිතරම් දුර ගමනක් යන්න පුළුවන්ද, ඔබ කොච්චර දක්ෂද කියලා. ඔබ ඇතැම් විට බියපත් වුණත් ඔබ සසර හුඟක් හේතු දිනු කරන් ආපු අය, ඇතැම් විට අපටත් වඩා ප්‍රඥාව දිනු කරපු අය මේ පින තුන අතර ඇති. ඒ නිසා පින තුන අන්නේ දිනු කරන් ආපු ප්‍රඥාව තමන් විකසිත කරගන්නට ඕන කල්යාණ මිත්‍රාශ්‍රයෙන්. ඔබ හැමදෙනාට මේ ශක්තිය තියෙනවා. එම ශක්තියක් නැත්නම් ඔබ මේ වගේ පින්කම් වලට කුසල කර්ම වලට ඔබ නැඹුරු වෙන්නේ නැහැ. ඔබ සසර වාහකයේ හිත දිනු කරන් කල්යාණ මිත්‍රත්වේ මත ආපු අය. සසර නුවණ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම දිනු කරන් ආපු අය. එනිසා තමයි මේ ශ්‍රද්ධර්ම ඔබට හැම ලැබෙන්නේ. ඒ අහන ශ්‍රද්ධර්මය තවදුරටත් සාර්ථක කරගෙන තමා දියුමගේ ඉදිරියට ගෙන යන්නට තමා උත්සාහවන්ත වෙන්න ඕන. පිනොතින අපි මේ මුලින් සඳහන් කළේ දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලින් පටන් ගන්න ටිකෙන් ටික පරිසම්පාදී පින දවබෝධයට යන ධහම ගැනයි මේ කෙටියෙන් විස්තර කළේ. බුදුහාමුදුර දේශනා කරනවා දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සක අතික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනං ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමංචති. දුකත් දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කරන මාර්ගයත් කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය. ඒතං කෝ සරණං කේමං මේක තමයි ෂේම වූ මාවත. ඒතං සරණ මුත්තමං මේක තමයි උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම මේ සරණට පැමිණිලා චතුරාර්ය සත්‍ය අවබෝධයට පැමිණිලා සම්බ දුක්ඛා කමුංචති සියලු දුකෙන් නිදහස් වෙනවා කියන එක. පින්නතනි බුදුහාර දේශනා කරනවා උන්වහන්සේ සම්මා සම්බුද්දට පත් වෙලා ප්‍රථම ශ්‍රාවකයන් නිර්මාණය කරලා ශ්‍රාවකයන් 69ක් නිර්මාණය වෙච්ච අවස්ථාවේදී බුදුහාමුදුර සඳහන් කළා මහණෙනි නුඹත් මාත් සසර බොහෝ කාලයක් සැරසැරුවා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් හින්දා ඒ දිග ගමනක් ආපු ඔබත් මමත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දැන් දුක් කෙලවර කළා. මෙන්න මේ දුක් කෙලවර කළා වූ මේ මාවත දේශනා කරමින් මා ඒකේන ද්වයගමිත්ත එක මගකින් දෙනමක් නොගොස් තනි තනිවම ගිහිල්ලා චරත භික්ඛවේ චාරිතං බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දිනාට හිතසුව පිණිස පා ගමනින් හැසිරෙන්න කියලා උන්වහන්සේ දේශනා කළා. බුදුහාම දේශනා කරනවා මෙච්චර කාලයක් තෘෂ්ණාවෙන් ඇලිලා මෝහෙන් වෙලිලා සසර අනාදිමත් කාලයක් භවෙන් භවයේ ගියේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය නොදැනීම හේතුවෙන් කියලා. පින්නතුනි මෙන්න මේක තමයි මේ සම්බුද්ධ ශාසනයක ලැබෙන ප්‍රධානතම කාරණේ. පින්නතුනි මෙතෙන් පටන් හොඳ කල්පනාවෙන් තමන් අහන දක්ෂ වෙන්නට ඕන. දුක කියන එකක් තියෙනවා, දුක්ඛ සත්‍ය කියලා එකක් තියෙනවා. දුක සමුදය කියන එකක් තියෙනවා, සමුදය සත්‍ය කියලා එකක් තියෙනවා. දුක්ඛ නිරෝධය කියලා එකක් තියෙනවා, දුක නිරෝධ ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. මාර්ග සත්‍ය කියලා එකක් තියෙනවා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ග සත්‍ය කියලා එකක් තියෙනවා. දුක කියලා එකක් තියෙනවා, දුක් ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. දුක සමුදය කියලා එකක් තියෙනවා, සමුදය ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. නිරෝධ සත්‍ය කියලා එකක් තියෙනවා, නිරෝධ ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. මාර්ග සත්‍ය කියලා එකක් තියෙනවා, මාර්ග ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. මෙන්න මේ දෙකේ වෙනස හඳුනා ගන්න අපි දැස් වෙන්නට ඕන. මේ දෙක ඊටාම සියුම් යන්නේ ඔබ ඊටාම කල්පනාවෙන් හිටියොත් ඔබට මේ දෙක තේරුම් ගන්න පුළුවන්. ඔබට වෙන අපිටත් පත්‍රිකාවෙත් ඒ කරුණු කෙටියෙන් විස්තර කරලා තියෙනවා. පළවෙනි කාරණය තමයි දුක්ඛ සත්‍ය කියන එක. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රථම දේශනාවේදීම මේ චතුරාර්ය සත්‍ය විස්තර කළා. පස්සග මහණුන්ට උන්වහන්සේගේ ප්‍රඥා මහිමේ පළවෙනි වතාවට ලෝකේ හැම ඉදිරිපත් කරපු අවස්ථාව. ඒ අවස්ථාවේදී කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං කියලා බුදුහාමුදුරුවෝ දුක්ඛ ආර්ය සත්‍ය විස්තර කළා. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ආදී වශයෙන් පටන් අරන් අවසානයේදී දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛ කියලා. කෙටියෙන් ගත්තොතින් රූපාදී ස්කන්ධ පංචකයට උපාදාන කිරීම දුක නැත්තම් දුක සත්‍ය විදිහට දේශනා කළා. මෙන්න මේම කාරණේ දේශනා කරන අතරේ පින්නතුනි අභිධර්ම පිටකයේ යමක ප්‍රකරණෙහි විශේෂ කාරණයක් විස්තර වෙනවා. මොකන්ද ඒ කාරණය? පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහිදී කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛං දුක්ඛ සත්‍යං කියලා. යම් කිසි කායික දුකක් තියෙනවනම් මානසික දුකක් තියෙනවනම් අන්න ඒ දෙක හැර අනිත් දේ තමයි දුක සත්‍ය කියලා. ඔබ හැමිට පුදුම හිතේ ඔබට කායික දුකකුත් මානසික දුකකුත් නැත්නම් එහෙනම් අනිත් දුක මොකද්ද කියලා. ආ මේක ඊටාම සියුම් අවස්ථාවක් වෙනතුනේ. කායික දුකයි මානසික දුකයි දෙකම හැර තවත් දුකක් තියෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා. මෙන්න මේක තේරුම් ගනිද්දී පින්නතුනේ තවත් තැනක පටිසම්භිදා මග්ගයේ චර්යානානත්ත්‍ය ඥානෙදි විස්තර වෙනවා. විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා කාරණයක්. විඥාන චර්යා කියලා කියන්නේ අතීත කර්මවල විපාක විදියට අපේ ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් කිසියම් අරමුණක් ලබද්දී ඒ මුල්ම එක්ස්පීරියන්ස් එක. මුලින්ම හටගන්න ස්කන්ධ පංචකය. ඒක සැපක්ක දුපක්කක් නෙවෙයි. ඒක හුදු විපාක මාත්‍රයක් විතරයි. අන්න ඒ විඥාන චර්යාවට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒක මහා පුළුල් එකක්. අන්න ඒ දුක්ඛ සත්‍ය හරියට තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? ඒ තැනැත්තා අඥාන චර්යාවට යනවා. ignorant behavior එකට යනවා. The behavior of ignorance එකට යනවා. ඒ කියන්නේ අර ස්කන්ධ පංචකය අරමුණු කරගෙනම අවිද්‍යාවෙන් බැලුවොත් ඊළඟට ඔහුට පංච උපාදාන ස්කන්ධය හට ගන්නවා. මුලින් ස්කන්ධ පංචකය හටගත්තේ අතීත කර්ම විපාක විදියට. ඒක පෘථග්ජන කෙනාටත් සමානයි, සෝවාන කෙනාටත් සමානයි, රහතන් වහන්සේටත් සමානයි. ඒක විපාක මාත්‍රයක් විතරයි. හැබැයි එතෙන්දී අපි හරියට මේක දැන නොගත්තොත් මොකද වෙන්නේ? ඒ ඇසෙන් දකින්න කොටම අපිට වර්ණ මාත්‍රය එන්නේ. අපි හිතනවා දෙවෙනි වතාවට පහළන සිතේදී මේ බාහිර සීට් එකක් පැදුරක් කුටුවක් තියෙනවා කියලා. අපි බාහිරට හිත නැඹුරු වෙනවා. බාහිරට හිත නැඹුරුණු ගමම මොකද වෙන්නේ? අපේ උපාදානස්කන්ධ පංචකය ගොඩනගාගෙන ඉවරයි. ඒකට කියන්නේ අඥාන චර්යා කියලා, the behavior of ignorance කියලා. හැබැයි අර මුලින් හටගත්තු විඥාන චර්යාව නැත්තම් දුක්ඛ සත්‍ය හරියට සිහියෙන් සානුවණෙන් හිටියොත් මොකද වෙන්නේ? ඒත නැත්තා අඥාන චර්යාවට යන්නේ, the behavior of ignorance එකට යන්නේ. ඒත නැත්තා ඥාන චර්යාවට යනවා, the behavior of wisdom එකට යනවා. එතකොට ඒ තැනැත්තාට පංචස්කන්ධය තියෙනවා. පංච උපාදාන ස්කන්ධය හටගන්නේ නැහැ. අරකේ එහෙමම සමුදේ වේ දැකලා එතනින්ම අවසන් කරනවා. එතකොට අපි මොකද කරන්න ඕන? බුදුහාමුදුරුවෝ දේශනා කළේ දුක්ඛ සත්‍ය පිරිසින දැක ගන්න. දුක්ඛ සත්‍ය පරිඤ්ඤය කියලා තියෙනවා. දුක්ඛ සත්‍ය අයින් කරන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. දුක්ඛ සත්‍ය පිරිසින දැනගන්නට ඕන, සමුදය සත්‍ය ප්‍රහීණ කරන්නට ඕන, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නට ඕන, මාර්ග සත්‍ය වඩන්න ඕන. දුක්ඛ සත්‍ය පිරිසින් දැනගන්නයි තියෙන, දුක්ඛ සත්‍ය බැහැර කරන්න දෙයක් නැහැ. දුක හරියට මෙන්න මේ හටගත්තු එකයි මේ ස්කන්ධ පංචකය දුක්ඛ සත්‍ය කියලා දැක්කොත්, හරියට සිහින් නොවනින් හිටියොත් ඊළඟ මොහොතේ දෙවණියට හටගන්න එකෙන් එයා පංච උපාදාන ස්කන්ධයක් හටගන්නේ නැහැ. අන්නේ පංච උපාදාන ස්කන්ධයට තමයි දුක කියලා කියන්නේ. ඒකට දුක සත්‍ය කියලා කියන්න පුළුවන්. හැබැයි දුක්ඛ සත්‍ය කියන පුළුල් විග්‍රහයට යන්නේ මේ මුලින්ම හටගන්නේ ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය රහතන් වහන්සේ පිරිසිඳ දැකලා තියෙන්නේ. රහතන් වහන්සේට ඒක ඇලීමක්වත් ගැටීමක්වත් නැහැ. ඒක විපාක මාත්‍රයෙන් අවසානයටපත් වෙනවා. නමුත් අපිට මොකද වෙන්නේ? අපි ඇසෙන් රූපයන් දකිනකොටම පළවෙනි අධ්‍යක්ෂම නිරුද්ධ වෙනවා. ඊළඟ අවිද්‍යාවෙන් ගන්නවා බාහිර දෙයක් තියෙයි කියලා. බාහිර දෙයක් තියෙයි කියලා ගත්තු ගමන් මොකද වෙන්නේ? ඒ දේ වෙනස් වෙනකොට, තමා කැමති විදිහට නොපවතිනකොට ඒ දුක් ටිකත් එක්කම අපි වැළඳගන්නේ නිකන් නෙවෙයි. ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. එහෙනම් බුදුදහමේ කියනොත් බාහිර දෙයක් නැහැ කියලා. බාහිර දෙයක් ඇත කියන්නේත් නැහැ, බාහිර දෙයක් නැත කියන්නේත් නැහැ. ඇත කිව්වොත් ඒකාන්තයක්, ඒක එක්ස්ට්‍රීම් එකක්. නැත කිව්වොත් ඒකත් එක්ස්ට්‍රීම් එකක්. බුදුදහමේ මේ ඇත සහ නැත, සාස්ත්‍රත සහ උච්ඡේද කියන අන්ත දෙකටම නොගිහිල්ලා දර්ශනයක් විස්තර කරන ඒ මොකද්ද? ඒ තමයි පරිසම්පාදේ. අස්මින් සතිදං හෝති, අස්මින් අසතිදං නොහෝති. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සමුදය ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති. යේ ධම්මා හේතුඵව තේසං හේතුන් තථාගතෝ ආහ. තේසං චෝ නිරෝධෝ ඒවන්වාදි මහා සමනෝ. මේ මොකද දර්ශනය? මේ බුදුදහමේ හාට් එක පරිසම්පාදේ. පටිච්චසමුප්පාදයේ බුදුහාමුදුරුවෝ විවිධ වචන වලින් මේ දේශනා කළ තියෙනවා. මෙන්න මේ පටිච්චසමුප්පාද දර්ශනයයි අපි හිටියොත් අපි බාහිර දෙයක් ඇත කියන්නේත් නැහැ, නැත කියන්නේත් නැහැ. ඇත කිව්වොත් සාස්වත කියන අන්තය, ඇනිහිලසම් කියන එක. නැත කිව්වොත් නිහිලසම් කියන එක. අන්න ඒ දෙකෙන්ම මිදිච්ච දර්ශනයක් තමයි බුදුදහමේ කියන්නේ. මේකට කියන්නේ ආර්ය න්‍යාය කියලා. මේකට කියන්නේ පටිච්චසමුප්පාදය කියලා. මේකට කියන්නේ ඉදප්පච්චතාවය කියලා. මේකට ශූන්‍යතාවය කියලා සමහර තැන්වල විස්තර කරලා තියෙනවා. ශූන්‍යතාවය කියන්නේ නැත කියන එක නෙවෙයි. ශූන්‍යතාවය කියන්නේම පරිසම්පාදයට, හේතුඵල ධහමට කියන තවත් වචනයක්. පින්නතුනි, එහෙනම් දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? කායික දුකත්, චේතසික දුකත් හැර යම්කිසි දුකක් තියෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඊළඟට කියනවා යම්කිසි කායික දුකක් එනවනම්, මානසික දුකක් එනවනම් ඒක දුකක් වෙනවා, දුක්ඛ සත්‍යයක් වෙනවා කියලා. ඒ කියන්නේ අර දෙවෙනිට හටගන්නා වූ පංච උපාදානස්කන්ධය. එතකොට මුලින්ම හටගන්න අතීත කර්ම විපාක විදියට මුලින්ම අපි රූපයන් දකිනකොට, ශබ්දයක් අහනකොට, නාසයේ ගඳ සුවඳක් වෙනකොට මුලින්ම ඇතිවන අත්දැකීම ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඔබ හැට රූපයක් දකිනකොට ඔබ හිතන් ඉන්නේ මේ රූපයෙන් සැප දුක එනවයි කියලානේ. දැන් දරුවෝ එහෙම අකීක වැඩ කරනකොට කියන මට දුක් දෙන්න එපා කියලානේ. මාව කේන්ද්‍ර ගස්සන්න එපා කියලා කියනෝනේ. අපි හිතන් ඉන්නේ මේ දරුවා මෙහෙම හැසිරෙනකොට දුක් ටික දරුවගෙන් එන්නේ කියලානේ. පින්නතුනි, බලන රූපයෙන් ඔබට දුකක්වත් සැපක්වත් එනවද කියලා. දැන් මේ පිළිම වහන්සේ බලන්න. පිළිම වහන්සේ දැක්කම ඔබ ගෞරවයෙන් සද්දායෙන් වඳිනවනේ. බැරි වෙලාවත් මේ ධහමට විරුද්ධ කෙනෙක්, වෙනත් ආගමික මූලධර්මවාදී කෙනෙක්, අන්තවාදී කෙනෙක් ආවොතින් මොකද්ද? එයාත් වඳිනවද මෙතෙන්ට? එයා සතුටු වෙනවද? එයා සතුටු වෙන්නේ නැහැ. එයාට දැන් මේකට හානියක් කරන්න හිතක් ඒ. එහෙනම් පින්නතුනි, මේ සැප හෝ දුකාවේ මේ පිළිම වහන්සේගෙන්ද? ඔබ මේ දැකපු දෙයින්ද? මේ දැකපු දෙයින් මේ දුක සැපක් ආවේ තමන්ගේ මානසික ආරයනුව, තමන්ගේ චේතනානුව. සුවඳක් ගන්න බලන්න. සමහර සුවඳවල් තියෙන දෝරියන් සුවඳ වගේ එකක්. සමහර කෙනෙක් දෝරියන් සුවඳක් ආවොත් කොහොම හරි ඒ මදුණ කන්න ඕන සමහරයට ආසයි. සමහරයට දෝරියන් සුවඳ අහම කොහමද? වමන යන්නේනෝ තියෙන තැන හොයලා අයින් කරනකන් ඉන්න බෑ ඒයට. එක්කෙනෙකුට සතුටක්, එක්කෙනෙකුට දුකක්. එහෙනම් අර සතුට හෝ සැප හෝ දුකාවේ සුවඳින්ද? සැප හෝ දුක ඒ සුවඳ නිසා ආවනම් දෙන්නටම එක වගේ වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. රසයක් බලන්න පින්නතුනි. ඔබ යම් කිසි ආහාරයක් අනුභව කළ ඔබ කියන හරියම රසය කියලා දරුවටත් දෙනවා. දැන් පොඩි කාලේ කරවිල වගේ, කතුර මුරුංග වගේ හදලා නේද? බාංවැල් ගැටි එහෙම තම්බල දෙනවා දරුවන්ට. හරියම ගුණයි කියලානේ. ඔබ හරිය සතුටෙන් බොනවා, දරුවා පැත්තවත් බලන්නේ. කේන්තිත් ගන්න. පින්නතුනි, ඒ රසයෙන් සැප දුක ආවනම් දෙන්නටම සමාන වෙන්න ඕන. දෙන්නටම සමානාවේ නැහැ. පින්නතුනි, මෙන්න මේ වගේ තමයි අපේ දකින රූපය, ශබ්දය, ගන්ධය, රසය. මේ කියන දේවල් වලින් සැපක් හෝ දුකක් බාහිරින් එන්නේ නැහැ. මේව විපාක මාත්‍ර විතරයි. අපේ මනසේ ස්වභාවයට අනුව අපි තමයි මේ දුක සැප ගොඩනගාගන්නේ. දරුවෙක් බලන්න. ඔබේ දරුවා ලස්සනට ඉනකොට ඔබට හරි ආසයිනේ. ඔබේ දරුවා විභාගයක් පාස් කරනකොට ඔබ හරි සන්තෝසයිනේ. හැබැයි ඔබත් එක හුඟා කමනාප කෙනෙක්. ඔබේ දරුව ලස්සනට විභාගයේම සමත් වෙලා ඉන්නකොට ඔබ සතුටු වෙන විදිහට එයා සතුටු වෙනවද? එයා සතුටු වෙන විභාගයේ අසමත් වුණොත් ඉන්නේද? එයා සතුටු වෙන්නේ ඒ දරුවට කරදරයක් වුණොත්. පින්නතුනි එහෙනම් බලන්න, ඒ දරුවෙකුගෙන්වත් නෙවෙයි සැපත් දුකක් එන්නේ තමන්ගේ හිතන විදියෙන්. එතකොට සම්පූර්ණයෙන්ම අපට බාහිරින් එන දුක පාලනය කරන්න පුළුවන් අපේ අභ්‍යන්තරයේ අපේ ඇටිටියුඩ් එක, අපේ විෂන් එක වෙනස් කරගත්තොත්. එතකොට මේ අපි විස්තර කළේ දුක සත්‍ය පිළිබඳව. එතකොට දුක සත්‍ය කරුණු දෙකකින් විස්තර කරනවා. එකක් තමයි යම්කිසි කායික දුකක් මානසික දුකක් වේද ඒ හැර අනිත් දේ දුක්ඛ සත්‍යයි කියලා. ඔබ කායිකව යම්කිසි දුකක් හෝ සැපක් විඳිනවා නම් අන්න ඒක හැර වෙනත් දුකක් වෙනවා නම්, කායික හෝ මානසික ඔබ යම්කිසි දුකක් දැන් විඳිනවා නම් අන්න ඒ දේ හැර අනිත් දේ තමයි දුක්ඛ සත්‍යය කියලා. එතකොට දැන් මේ විඳින දේ මොකද්ද? දැන් මේ විඳින දේ අපි හදාගත්තු දුකමයි. ඒ පංච බාහස්කන්ධ දුක. එතකොට ඒකට මුල්ුණේ අර මුලින් ලැබිච්ච දුක්ඛ සත්‍යය හරියට නොදැක නිසා තමයි මේක දුක සමුදියක් බවට පත් කරගෙන මෙතනින් දුක් වෙන්නේ පංච බාහස්කන්ධයක් ගොඩනගාගෙන. එතකොට මේ පංච බාහස්කන්ධයට මුල්ුණේ අර දුක්ඛ සත්‍යය. ඒ නිසා මේ පංච බාහස්කන්ධයට දුක කියලා කියනවා, දුක සත්‍ය කියලා කියනවා. ඒ දෙකම අර මුලින් තියෙන ලොකු කුලකෙන් ආපු එක. දැන් බස් එකක් ගත්තොත් බස් එකට බස් එක කියනත් පුළුවන්, වාහනය කියනත් පුළුවන්. වාහනය කියන මුල් කුලකෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අර වාහන කිව්ව කියලාම මේක වෙන්නේ නැහැ. වාහන කියන එක ලොකු කුලකයක්. ඒ වාහන අතරේ කාර් තියෙන්නත් පුළුවන්, වෑන් තියෙන්නත් පුළුවන්, මෝටර් සයිකල් තියෙන්නත් පුළුවන්. ඒ ලොකු කුලකේ. ඒ කුලකෙන් එකක් වෙන් කරගත්තු එක තමයි බස් එක මේ. ඒ බස් එක ඒක බස්යෙකුත් වෙනවා, ඒක වාහනයකුත් වෙනවා. අන්න ඒ වගේ තමයි දැන් අපි විඳින කායික මානසික දුකක් වෙනවා නම් ඒක දුක කියනත් පුළුවන්, දුක සත්‍ය කියනත් පුළුවන්. හැබැයි දුක තේරුම් ගත්තට විතරක් දුක සත්‍ය තේරුම් ගත වෙන්නේ නැහැ. ලෙඩවීම, මහලුවීම, කායික වේදනා, මානසික වේදනා තේරුම් ගත්තට විතරක් දුක තේරුම් ගත්තා වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? එහෙනම් බුදුහාඳුරන්ට චතුරාර්ය සත්‍ය තේරෙන්න ඕන ගිහිගෙන් නික්මෙන්නත් ඉස්සෙල්ලා. ඇයි ඒ? අර සතර පෙර නිසි දැක්කනේ. ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් දැක්කනේ චන්යමතියත් එක්ක උද්‍යානයට යන වෙලාවේදී. එහෙම ලෙඩෙක් මහල්ලෙක් ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා කියන එක දැකපෝ ඒ සිද්ධාර්ථ කුමාරිය තමයි පස්සේ පැවිදි වෙලා සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කළේ මොකද්ද? පුම්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී. මොකද දේශනා කළේ? මට පෙර නොයසු විරෝධාමසක් පහළ නැහැ කියලා. එහෙනම් චන්්‍යමතියකින් දැනගත්ත එකයි බෝමැඩදී අවබෝධ කරගත්ත එකයි සමානද? සමාන නෑ. කලින් අවබෝධ කරගත්තේ දුක. සම්බුද්ධත්වයට පත් වුණාට අවබෝධ කරගත්තේ මොකද්ද? දුක්ඛ සත්‍ය. ඒ දුක්ඛ සත්‍ය මොකද්ද? අර ස්කන්ධ පංචකයෙන් පළවෙනිට ලැබෙන අත්දැකීමේ ස්වභාවය තමයි අවබෝධ කරගත්තේ. අන්න ඒක හරියට පරිඤ්ඤය වුණොතින්, පිරිසිදු දැනගත්තොතින්, ඒක රියලයිස් කරොතින් ඒ තැනැත්තා සමුදය සත්‍ය කරා යන්නේ නැහැ. දුකට හේතුව හදාගන්නේ නැහැ. ඇයි? ඔහු දන්නව මේක හදාගත්තොත් බාහිර රූපයක් ඇතැයි කියලා ගත්තොතින්, මේසයක්, පුටුවක්, දරුවෙක් ඇතැයි කියලා ගත්තොතින් සතුට විඳින්නත් පුළුවන්. අල්ප ආස්වාද බහු ආදීනවා. ආස්වාදයේ ටිකයි ආදීනව වැඩි. සතුට විඳින්නත් පුළුවන්. හැබැයි ඒ දේ වෙනස් වෙනකොට ඊට වඩා ලොකු දුක් ටිකක් තියාගෙන තමයි මේ ඉන්නේ. පින්නොතුනි, එතකොට මේ අපි මුලින් සඳහන් කළේ දුක්ඛ සත්‍ය මොකද්ද කියන කාරණය. එක සත්‍යයක් හරියට අවබෝධ කරගත්තොත් අනිත් හතරම අවබෝධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී සමහර අවස්ථාවලදී චතුරාර්ය සත්‍යම දේශනා කළා. සමහර තැන්වලදී සත්‍ය දෙකක් විතරක් දේශනා කරනවා. සමහර තැන්වල එකක් විතරක් දේශනා කරනවා. ඇයි එහෙම දේශනා කරන්නේ? හුඟාම් බුද්ධිමත් අය දැක්කොත් කොහොමද දේශනා කරන්නේ? එකයි දේශනා කරන්නේ. එකක් කියවම හතරම අවබෝධ වෙනවා. මැද ප්‍රමාණිනේට දෙකක් දේශනා කරනවා. බුද්ධි අඩුමයි හම්බුනොත් හතරම දේශනා කරනවා. අඩුමයි කිව්වොත් අඩුමයට නම් අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ඊට සාපේක්ෂව අපි මේ ගත්තේ එතකොට ප්‍රඥාවන්තමයට එක කාරණයක් කිව්ව ගමන් අනිත් හතරම අවබෝධ වෙනවා යට. මොකද එකිනෙකට සම්බන්ධයි මේ හතර. ඒකට මෙයා අපි මුලින් සඳහන් කළේ දුක් සත්‍ය. පින්නතනි දෙවනි සත්‍ය තමයි දුක් සමුදය සත්‍ය. සමුදය කියන්නේ දුකට හේතුව. The cost of suffering, the noble truth of cost of suffering. ඒ මොකද්ද? යයන් තණ්හා පෝනෝ භවික ආනන්දි රාග සාගත తත්‍ර తත්‍රා බිනන්දිනී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යම්සි තෘෂ්ණාවක් හට ගන්නවද නන්දි රාගය කියලා යම් බාහිර දෙයක් අරමුණු කරගෙන විශේෂයෙන් තමන්ගේ අභ්‍යන්තරයේ ජීවත් කරවන නන්දි රාගය තමන්ගේ ඇතුළට තියෙන ආශාව නිසා තමයි බාහිර දෙයක ආශාව හටගන්නේ. අපි සාමාන්‍ය ලෝකයන් හිතන්නේ ඉන්නේ බාහිර දෙයක ආසයි කියලානේ. බාහිර දෙයක ආසා කරනවා කියන එක මොකද්ද? ඒක සමුදය සත්‍ය මිසක් සමුදය ආර්ය සත්‍ය නෙවෙයි. ලෝකයේ අනිත් මිනිස්සු හිතන් ඉන්නේ කොහොමද? දුක ඉන්නේ බාහිරින් බාහිර දේවල් අයින් කර කර යනවා. සමහර අය ගෙදරින් අයින් වුණා. දැන් Hindu සමාජයේ ගෙවල් දොරවල් දරු අයින් වුණා. ඈ කැලියට ගියා. ටිකෙන් ටික අයින් කළා අන්තිමට ඇඳුම් ටිකත් අයින් කළා. දුක එනවායි කියලා. බුදුහාමුදුරයන්ට ගියේ නෑ. බුදුහාමුදුර දේශනා කරන්නේ නතේ කාම යාන චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. කාමේ වෙන්නේ මොකද්ද? සංකප්ප රාගෝ කුරුසියාගේ අභ්‍යන්තරය ඇතිවන රාගයටයි කාමය කියලා කියන්නේ. ලස්සන කෙනෙක් ඉන්නවනම් අපි හිතාගෙන ඉන්නවා කාමය හටගන්නේ පුද්ගලයෙන් කියලා. ඇතැම් විට ඒ තැනැත්තාගේ අම්මා තාත්තා හිටියොත් ඒ අම්මා තාත්තට ඒ දරුව දැකලා කාමයක් හටගන්නවද? රාගයක් හටගන්නවද? එහෙම රාගයක් ඒ අම්මා තාත්තට හටගන්නේ නැහැ. එහෙනම් අර තැනැත්තාගෙන් නම් රාගය හටගත්තේ අනිත් අයට රාගය හටගන්න ඕන. එහෙම නෑ හටගන්නේ. රාගය හටගන්නේ ඒ පුද්ගලයන්ගේ අභ්‍යන්තරයේ තියෙන අයනුසෝ මනසිකාරයත් සුබ සංඥාවත් කියන මේ දෙක නිසා තමයි රාගය හටගන්නේ. සුබ සංඥාව තිබ්බ කියලා විතරක් රාගය හටගන්නේත් නෑ. ඒ සුභ රාගයත් එක්ක අයෝනිසෝ මනසිකාරයේ අනුවණින් මෙනෙහි කිරීමත් එක්කවටින් තමයි රාගය හටගන්නේ. දැන් රහතන් වහන්සේලා ලස්සන දියැලි දැකලා, ලස්සන ගස් දැකලා, ලස්සන කුරුල්ලන්ගේ හඬවල් අහලා හරි ලස්සනයි කියලා වර්ණනා කළා තියෙනවා. සුභ සංඥාවන් ඉඳලා තියෙනවා. හැබැයි යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ. බුදුහාඳුර පන්සිලුගේ වීණා වාදනයට ලස්සනයි කියලා කිව්වා. ඒක බැහැර කළේ නැහැ. හැබැයි ඒක යෝනිසෝ මනසිකාරයෙන් කළේ ඒක විරාගීව වීත දෝෂීව වීත මොහීව කර වර්ණාවක්. රාගයක් හෝ ద్వේෂයක් හටගන්නේ ඊට අදාළ අරමුණ සහ අයෝනිසෝ මනසිකාරය කියන මේ දෙකම එකට මුසුනොත් තමයි කෙලෙස් හටගන්නේ. එතකොට පිනතුනි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? බාහිර දේවල් වලට තියෙන ආසාව නෙවෙයි තමන්ගේ අභ්‍යන්තරයේ ජීවත් කරවන්න තියෙන ආසාව. අපි හිතනවා අපි දරුවට ආසයි කියලා. අපි කියනවා අපි දරුවට ආදරේ කියලා. ඇත්තනම පින්නතුනි අපි ආදරේ කළ තිනේ කාටද? අපි ආදරේ කළ තින අපටම. දරුව හොඳට විභාගය පාස් වුණොතින්, දරුව ලස්සනට හිටියොතින්, දරුව කීකරු හිටියොතින් අපේ අභ්‍යන්තරයට එකඟ නිසා අපි සතුටුයි. බැරි වෙලාවත් දරුවා තමන්ගේ මේ අභ්‍යන්තරයේ එකඟතාවයට එකඟ නොවන දේවල් කරොත් මොකද වෙන්නේ? එතකොට තමන්ට කේන්ති යනවා. ඇතැම් විට සමහර අම්මල තාත්තලා අපි දැකලා තියෙනවා දරුව වෙනුවෙන් ඉතිරි කරපු දේපලට එකවත් දරුවන්ට දෙන්න යකීකරුකම් කරා කියලා. ඒ තරම්ම වෛරයක් හටගන්න සමහර අම්මල තාත්තලා හැමදේම නෙවෙයි. පින්නතුනි ඇත්තටම බාහිර දෙයට නම් අය අපි ආසා කළේ. අපි එහෙම වෙන්නේ නැහැ. අපි ආසා ඇත්තෙම පින්නතුනි තමන්ගේ අභ්‍යන්තරයට මේ ආසා. අන්න ඒ දේ මෙතන තියාගෙන තමයි ඒ දේට එකඟ වූ දෙයට තමයි බාහිරින් අපි ආසා බාහිරින් අපි කැමති වෙන්නේ. එතකොට බුදුදහමේ සමුදය ආර්ය සත්‍ය විදිහට දේශනා කරේ මොකද්ද? නන්දි රාගය. නන්දි රාගය කියන්නේ මේ self view එකට තියෙන ආසාව. බාහිර බඩමුට්ටු අයින් කරා කියලා නිවන් දකින්න බෑ. බාහිර බඩමුට්ටු අයින් කරාම නිවන් දකින්න පුළුවන් නම් පින්නතුනේ නිවන් දකින්න කල්ප ගණන් පෙරම් කරන්න ඕනේ. එක දවසෙ නිවන් දකින්න පුළුවන්. කොහොමද? තමන්ට තියෙන බඩු ටික ඔක්කොම දන් දීලා තමන්ගේ ශරීරයත් ඕනේ නැහැ කියලා අර සත්වත්තට ගිහිල්ලා සිංහය කියන කූඩුවකට පනිනවා. ඕන මගේ ශරීරයෙන් දන් දෙනවා කියලා. එක දවසෙ නිවන් දකින්න පුළුවන්. හරි ලේසි. පින්නතන එහෙම නිවන් දකින්න බෑ. අන්න ඒ නිසා තමයි නිවන් දකින්න අමාරුව. ඒ නිසා බඩමුට්ටු අයින් කිරීමෙන් ප්‍රයෝජනයක් ලැබෙනවා. අර තෘෂ්ණාවේ ඕලාරික ගති අඩු වෙන හේතු වෙනවා. සසරේදී භවභෝග සම්පත් ලැබෙන්නත් ඒක උපකාරයක් වෙනවා. ඒක බුදුදහමෙන් ප්‍රතික්ෂේප කළ නැහැ. ඒක හොඳ දෙයක්. නමුත් අවසානයේදී අපි එතනින් පටන් ගන්න අපි අවසානයේ මේ නන්දි රාගය උපුටා දමන මාවතකට එළඹෙන්නට ඕන. එතකොට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන මොකද්ද? තමන්ගේ අභ්‍යන්තරයේට තියෙන ආසාව. තුන්වෙනි කාරණය තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. යෝ තස්සායේව අසේස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඉදං උච්චිත්තාවසෝ දුක්ඛ නිරෝධං ආර්ය සත්‍යං. මෙන්න මේ නන්දි රාගයට තියෙන ආශාව ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මේක අත්හැරීම, මේකට නොවැළී සිටීම, මේ ආශාවෙන් ඉවත් වීම තමයි නිරෝධ ආර සත්‍ය කියලා කියන්නේ. එතකොට ලෝකේ සාමාන්‍යයෙන් කියන්නේ බාහිර දේවල්ට ආශා කරන්න එපා කියලා. ලස්සන ගෙවල් වල ඉන්න එපා. පන්සලට ලොකුවට පහසුකම් එච්චර දෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් හාමුදුරන්ට නිවන් දකින්න බැරි වෙයි. එහෙම කියලා තමයි සමහර අය හිතන්නේ. එහෙනම් බුදුහාඳුරේ එහෙම දේශනා කරන උන්වහන්සේ එනම් ජේතවනාරාමයේ පූජා කරනකොට අනාථපිණ්ඩේ සිටුමා 54 කෝටියක් වේදන් කළා. අර විසාකා පූජා කරපු පළස විතරක් අහවණු ලක්ෂයක් වටිනවා කියලා කියනවා. බුදුහාඳුරේ එහෙනම් ඒවත් ප්‍රතික්ෂේප කරන්න තිබුණා. පින්නසනේ එහෙම දහමක් නෙවෙයි මේක. උන්වහන්සේලට ජේතවනාරාමයේ ඉන්නත් පුළුවන්, ගහකට ඉන්නත් පුළුවන්. එතකොට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ මේ බඩමුට්ටුවට ආසන කර ඉඳීම නෙවෙයි, තමන්ගේ මේ අභ්‍යන්තරයට තියෙන ආසාව මුලින් මුලින්ම පුඩා දැමීම. වෙනත් විදිහකින් කියනම නම් මේ රූපාදී ස්කන්ධ පංචකයට තියෙන ආසාව දුරු කිරීමයි බුදුදහමෙහි දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ. ඒක නිකන් කරන්න පුළුවන්කම තියෙන දෙයක් නෙවෙයි. ඒක කරන්න නම් මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයක් තියෙනවා. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු දුකෙන් නිදහස් වෙන කියලා මොකද කරන්නේ? එක්ක දාන ආදී පින් දහම් කළේ නැවත මනුස්ස ලෝකෙට එන කර්ම සකස් කර ගන්නවා. තව සමහර අය දිව්‍ය ලෝකෙට එන සංස්කාර සකස් කර ගන්නවා. සමහර අය බ්‍රහ්ම ලෝකේ අරූපාචර බ්‍රහ්ම ලෝකෙට යන ආනෙන්ජාවි සංස්කාර සකස ගන්නවා. සමහර අය අපායට යන අපුඤ්ඤාභි සංස්කාර සකස ගන්නවා. සමහර අය පුඤ්ඤාභි සංස්කාර සලකාගෙන දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, රූපාචර බ්‍රහ්ම ලෝක වලට යනවා. සමහර අය ධ්‍යාන වඩලා අරූපාචර බ්‍රහ්ම ලෝකයට යන්න ආකාස නංජයතන ආදී ධ්‍යාන ලබා ගන්නවා. ඒකට කියන ආනෙන්ජාමි සංඛාර කියලා. මේ අපුඤ්ඤාදී සංඛාරත්, පුඤ්ඤාදී සංඛාරත්, ආනෙන්ජාමි සංඛාරත් කියන මේ තුනම හටගත්තේ කොහෙන්ද? අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යාව නිසා හටගත්තේ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? මොකද්ද නොදැනීම කියලා කියන්නේ? නොදැනීම කියලා කියන්නේ අර අපි මුලින් සඳහන් කළ විඥාන චර්යාවේ ස්වභාවය නොදැනීම. අන්නේ විඥාන චර්යාව විඥාන චර්යාවක් විදිහට හඳුනා නොගැනීම නිසා අඥාන චර්යාවකට යෑම තමයි මෝහය කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ. වෙනත් විදියකින් කියනවා නම් ඇසට රූපයක් පේනකොට තමන් හිතනවා මේ බාහිර රූපයක් ඒ විදියටම තියෙයි කියලා. දැන් මෙතන වතුර එකක් දකිනකොට අපි හිතන් ඉන්නේ මේ තියෙන වතුර ටිකම තමයි මට පේන්නේ කියලා. නමුත් පින්නතුනි මේ වතුර ටික දැන් අපි කාටත් මෙතන වතුර ටිකක් පේනවා. හැබැයි පේන්නේ අපි කාගේත් කර්මයේ කිසියම් ප්‍රමාණයකට සමාන හින්දා. බැරි වෙලාවත් අපේ කර්මය වෙනස් වුණොතින් අපට දැඩි තිබහක් තියෙන පුළුවන් මේකේ වතුර පේන්නේ. ඔබ විශ්වාස කරනවද? ලෝසක හාමුදුරු පින්ඩ පාත යනවා. පාත්‍රයේ තරම් පින්ඩ පාත යනවා. ලෝසක හාමුදුරු හිස් පින්ඩ පා හිස් පාත්‍රය අරන් යන්නේ. මිනිස්සු පින්ඩ පාත බෙදන්න එනවා නැත්තේ නෑ. එනකොට මිනිස්සු මොකද දකින්නේ? පාත්‍රයේ පිරියලා තියෙන බෙදන්න ඉඩක් නෑ කියලා පේන. මිනිස්සු ආය අරන් යනවා. ලෝසක හාමුදුරු හැමදාම බඩගින්නෙන් ආයෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා මිනිසෙක් මුවෙන් ඝාතනය කළා. මේ මුවා ඒ ඝාතනය කරපු වෙලාවේ හිතේ තිබුණු දැඩි අකුසලයේ ප්‍රබලත්වයෙන් හින්දා මුව පෝවියෙකුත් එක්ක මේ මුවෙන් ඝාතනය කළේ. මේ තැනැත්තාට ලොකු තිබහක් ආවා. කැලේ තිබෙච්ච ආරණ්‍යයකට මේ තැනැත්තා ගියා. ගියාට පස්සේ පින්නතුනි හැම තැනම බලනවා කල ආරණ්‍ය තියෙන කල ඇර ඇර බලනවා වතුර පේන්නේ. ඊට පස්සේ හාමුදුරන්ට බනින වැඩි මේ වතුර ටිකක්වත් ගෙනත් යන්න බැරිද කියලා. හාමුදුරු කෙනා බලන දායක මාතෝ ওই වතුර පිරෙන කලවල තියෙන්නේ. මේ මනස ඉගෙන නෑ වතුර නෑ කියලා. ඒ වගේම ඔබ දැකලා ඇති අහලා ඇති සරුත් හාමුදුර දස්සද පින්ඩ පාත යනකොට සරුත් හාමුදුරගේ අතීත ආත්ම භාවයක අම්ම කෙනෙක් ප්‍රේතියක් වෙලා විලක් ළඟ ඉන්නවා පුතේ පුතේ කියලා කතා කළා. බුද්ධාන්තර කල්පයක් මේ විල ළඟ මේ තැනැත්තිය ඉන්නවා වතුර තිබහයි වතුර බොන්න බෑ. වතුර පේන්නේ ලේසරව වගේ පේන්නේ. අනිත් මිනිස්සු ගිහිල්ලා වතුර අරගෙන ඇවිල්ලා වතුර නාන වතුර බොනව අරගෙන එනවා. මේ අම්මා කල්පයක් හතන පිපාසිතව ඉන්නවා ඈට වතුර පේන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේක තමයි කර්මයේ ස්වභාවය. එතකොට මේ දැන් අපට පේන ලෝකය ඇත්ත ලෝකේ නෙවෙයි. මේ පේන්නේ මොකද්ද? මේ පේන්නේ තමන්ගේ ආයතන වලට සාපේක්ෂව තමන්ගේ මනසේ ස්වභාවය අනුව මේ මොහොතේ නිර්මාණය කළ දීපු ඇස්කන්නාසාදී ආයතන වලට ගෝචර වෙන ලෝකයයි මේ මොහොතේ පේන්නේ. මේ මොහොතේ ඔබට මේ බිත්ති ටික පේනවා. අපි බැරි වෙලාවත් හිත දිනකොල අභිඥාවක් ලබා ගත්තොත්, ඉදිරි විඥානෙ ලබා ගත්තොත් අපිට මේ බිත්ති වලින් හැපත පේනවා. දොර වහලා තියුණත් අපිට හැපතට යන්න පුළුවන්. මේ මොහොතේ සමහර මිනිස්යන් ඉන්නවා ඇති. එයාට මේ දොරෙන් එහා මෙහාට යන්න පුළුවන්. යාට මේ බිත්තියේ බිත්තියක් නෙවෙයි. මෙතනම අපේ හැට නොපෙනෙන අප්‍රමාණ සත්‍යයන් මේ වටා ඉන්න පුළුවන්. සමහර කැමරාවලට ඇතුළට අහුවෙනවා. පින්නතුනි, එතකොට මේ වෙලාවේ අපේ පේන්නේ මේ අපේ කර්මයෙන් අපට හදලා දීපු මේ ලෙන්ස් එකට පේන එක තමයි මේ පේන්නේ. මේ පැත්තේ ඇතුළ වෙනස් වෙනවා තින් ලෙන්ස් එකේ කැපැසිටි වෙනස් වෙනවා. කණේ ලෙන්ස් එකත් එහෙම තමයි. අනිත් ආයතන ලෙන්ස් ටිකත් එහෙම තමයි. පින්නතුනි මෙන්න මේක තමයි බුදුවරයෙක්ගේ දහමෙන් අපට අනාවරණය කළ දෙන දේ. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ නොදිනීම කියලා කියන්නේ මෙන්න මේක දන්නේ නැති නිසා අපි යමක් දකිනකොටම හිතනවා මේ පේන්නේ තියෙන විදියට මේ කියලා හිතනවා. අනිත් දේ තමයි මේ පේන දේ මම බලන්න කලිනුත් මේක තිබ්බා, මම නොබල හිටියත් මේක තියෙනවා, මං එහේ අහකට ගත්තත් මේක ඉතුරු වෙනවායි කියන ලක්ෂණය. සම්මුති සත්‍ය අනුව මේක හරි. ඒ සම්මුති සත්‍ය තුල තමයි කර්මය යන්නේ, සංසාර චක්‍රය යන්නේ. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනඤ්ඤාභි සංඛාර සකස් කරන්නේ මේ කර්මයත් එක තමයි. මේ අවිද්‍යාව මත ඉන්න එක. ඒකෙන් සුගතියට යන්නත් පුළුවන්. මනුස්ස ලෝකෙට විතරක් නෙවෙයි දිව්‍ය ලෝක බ්‍රහ්මලෝකයට යන්නත් පුළුවන්. නමුත් අවිද්‍යාව පත්‍ය සංඛාරා. එතකොට බුදුදහම කියන්නේ මොකද්ද? මෙන්න මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා ඉක්මවලා විද්‍යාපත්‍යා ප්‍රයෝගාභි සංඛාරා මට්ටමට යන ධමයක් කියන. මොකද ඒ සංස්කාරය ඒ තමයි කම්මක්ඛයය සංවතති. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කළේ කර්මයක් ගැන. උද්‍යබ්බේ ගාමිනී පඤ්ඤා කියලා. අර ද්විතීය කම්ම විභංග සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කළේ අත්ති බික්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛයය සංවතති කියලා. කර්මයන් හතරක් තියෙනවා. කළු විපාක ගෙන දෙන කළු කර්ම තියෙනවා. සුදු විපාක ගෙන දෙන සුදු කර්ම තියෙනවා. කළු සුදු දෙකම මිශ්‍ර විපාක ගෙන දෙන කළු සුදු මිශ්‍ර කර්ම තියෙනවා. තවත් කර්මයක් තියෙනවා. කළුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. ඒවට තමයි කම්මක්ඛයය සංවතති කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රඥාවෙන් දකින පයෝගාවි සංඛාර කියන එක. මේක චතුසත්‍ය සම්මාදිට්ඨිය පෙරට කොටගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉන්න කෙනෙකුට වැඩෙන ප්‍රඥාවක් මේක. ඒ තැනත්තාට ඉතුරු වෙන දෙයක් අභ්‍යන්තරේ නැහැ. දැන් අපිට ටික ටික ඉතුරු වෙනවා. ආ ශ්‍රී ලංකාව පිටේ කන්න වත්ත්‍ය කෙලවරේ කුණු ගොඩාක් ගහනවා මාස 3-4ට සැරයක් අයින් කරන්නේ. මෙහි ආවට පස්සේ සතියකට සැරයක් අයින් කරන්නේ ඩස්බින් එකේනේ. සමහර පළාතල සති දෙකකට සැරයක්. නමුත් පින්නතුනි මේ පයෝගාවි සංඛාර කියන්නේ එක පැත්තකින් ගන්නකොට අනිත් පැත්තෙන් ප්ලාස්ටික් එකලියට දානවා. ඒ මොකද්ද? ඒ තමයි සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. ඇහෙන් රූපයක් දකිනකොටම දන්නෝ මේක පෙරපසු නොවි මේ මොහොතේ හටගත්තු එකක්. අහුත්වා සම්බුතං හුත්වානබ විසති. පෙර නොතිබී හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. අපේ අතීත චිත්සිත වර්තමාන සිතට බලපෑමක් කරනවා. වර්තමාන සිතුවිල්ල අනාගත ඊළඟ සිතුවිල්ලට බලපෑමක් කරනව නැත්තේ නේ. නමුත් අනාගතයෙන් අතීතයෙන් වර්තමානයට මුකුත් වෙන්නේ නැහැ. වර්තමානයෙන් අනාගතයට යන්නේ නැහැ. බලපෑමක් කරනවා. නিত্য සපාත්ම වශයෙන් යන කිසිම දෙයක් සිතවිල්ලෙන් සිතවිල්ලට නැහැ. වෙනත් ආගම්වල ආත්මන් කියලා විස්තර කරන්නේ මේකයි. ඕන් කියනවා මේ ලෝකේ හැම දෙයක්ම කඩේ බිඳී ගියත් නොවෙනස් වන ආත්මයක් අකණ්ඩව යනවා. ගිහිල්ලා අවසානයේදී බ්‍රහ්මියත් එකතු වෙනවා. ඒක බ්‍රහ්ම සහවිතාවට පත් වෙනවා කියලා. බුදුදහම එහෙම ආත්මවාදයක් පිළිගන්නේ නැහැ. ඒක තමයි බුදුහාඳුරෝ කිව්වේ. රූපං අත්තතෝන සමනුපස්සති. රූපය ආත්ම වශයෙන් ගන්නෑ. න රූපවන්තං වාත්තානං. ආත්මේ රූප සහිත දෙයක් කියලා ගන්නෙත් නැහැ. අත්තනිවා රූපං. ආත්මය තුල රූපය තියෙ කියලා ගන්නෙත් නැහැ. න රූපස්මින් වාත්තානං. රූපයේ තුන ආත්මයේ තියෙ කියලා ගන්නෙත් නැහැ. මේ හතර ආකාරයෙන් මිදෙච්ච වේදනා දිස්කන්ධ පංචකයට යන 20 ආකාර සක්කාය දිට්ඨියම කැඩල යනවා සෝවාන් වීමේදී. පින්නතුනි මේ අපි සඳහන් කළේ බුදුදහමේ ටිකෙන් ටික ගැඹුරට යන මාවත. මේ අපි කවදා හරි අහන්න ඕන නේද? මේ ආත්ම භාවයේදී මිස්සුනොත් ආයෙත්ින් කල්පගණකින් අහන්න වෙන්නේ නැහැ. අමාරුවෙන් හරි අපි අහමු නේද? මේ අහන මොහොත හරි පින්නතුනේ තමන්ගේ කුසල් වැඩෙන අවස්ථා. නිදිමතේ ඉඳගෙන හරි අපි අහමුනේ. පින්නතුනේ මේ අපි සඳහන් කළේ බුදුදහමේ මූලික පදනම චතුරාර්ය සත්‍ය පාදකව තියෙන දුකේ හට ගැනීම හා නිරෝධය ගැන තියෙන මෙන්න මේ දැනුම අපි මුලින් ලබා ගන්න ඕන කල්යාණ මිත්‍රයන්ගෙන් අහලා. මේකට කියන්නේ සුතමේ ඥානය කියලා. The wisdom of listening. The knowledge of listening කියන එක සුතමේ ඥානය. සුතමේ ඥානයෙන් අසා දැනගත්තු දේ ළඟට මොකද කරන්න ඕන? චින්තාමේ ඥානය. නිතර නිතරම මේක හිතානට ඕන. මේකයි නේද අපට වෙන්නේ කියලා. ඊළඟට භාවනාමේ ඥානෙන් සමධි දර්ශනා වඩමින් මේක තවදුරටත් ප්‍රායෝගිකව අපි කරන්නට ඕන. ඒකෙන් තමයි ස්ථාවර වෙන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨියෙන් පටන් ගන්න. දැන් මෙන්න මෙතන තවත් ප්‍රශ්නයක් විසඳෙනවා අපට. මොකන්ද? සමහර අය අහනවා සීල සමාධි ප්‍රඥාද නැත්නම් ප්‍රඥා සීල සමාධිද කියලානේ. පින්නතුනි මෙන්න මෙතෙන්දී අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. සුතමේ ඥානයේදී මාර්ගය දැනගන්නකොට ප්‍රඥා සීල සමාධි අවසානෙක මුලින් දැනගන්නට ඕන. ඔබ නොගිය තැනකට යනවා නම් ඉස්සෙල්ලාම අහගන්නේ මොකද්ද ඔබ? ඔබ කෙළවරේම ඩෙස්ටිනේෂන් එක තමයි ඉස්සෙල්ලාම අහගන්නේ. ඔබ යන්න ගියාට පස්සේ මෙතනින් තමයි පටන් ගන්නෙ. මේ පාරට දාන ඕන, හෙම්ලොකේට දාන ඕන, 16 වෙස් ගන්න ඕන, ඔහොමම කිය කිය යනකොට මෙතනිනා යන්නේ. දැනගන්නකොට කෙලවරේ මේක ඉස්සෙල්ලාම දැනගන්නවා. මම ලොස් ඇන්ජලස් වලට යන්නේ කියලා. එතන ඇඩ්‍රස් එක ඉස්සෙල්ලාම හවුස් නම්බරෙම ගන්නවා නේ ඉස්සෙල්ලා. මේ නෙගටිව් ගහනකොට ඉස්සෙල්ලාම හවුස් නම්බරේ නේ ගහන්නේ නේ. නමුත් ඩෙස්ටිනේෂන් එක දෙනකොට දෙන්නේ ඉස්සෙල්ලාම මෙතනින් වමට හරවන්නයි දකුණට හරවන්න 60 එක ගන්න එහෙම කිය කිය යනකොට දෙන්නේ මෙතන. අන්න ඒ වගේ තමයි අරිෂ්ඨංග මාර්ගයේ දැනගන්නකොට සම්මාදිට්ඨි පුරේ ජවන්. සම්මාදිට්ඨිය මුලින් යන්නට ඕන. හැබැයි ප්‍රතිපදාවක් විදිහට වඩනකොට කොහොමද? වඩනකොට සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. එතකොට සම්මා වාචාවෙන් පටන් ගන්න. සීලෙන් පටන් ගන්න. හැබැයි ඒ ටික යනකොට අර අහල දැනගත්තු දේ දැන් තමන් අත්දකිනව නැවත සම්මාදිටියට එනවා. ඒ සම්මාදිටිය සුතමීය සම්මාදිටිය නෙවෙයි, ප්‍රත්‍යක්ෂ වශයෙන් එන සම්මාදිටිය. එතකොට මේ වගේ ඊටාම ලස්සන පිරිවෙලක් පිනවතුන බුදුදහම තුල අපට විස්තර කරනවා. ඉතින් අන්නේ මාර්ගය අපි ටිකෙන් ටික යනකොට පිනවතුනි මෙන්න මේ ආරස්ඨංගික මාර්ගය ප්‍රමුඛතම කාර්යභාරයක් කරනවා. එතකොට මේ ආරස්ඨංගික මාර්ගය කෙනෙක් රකින්න පුළුවන් සුගති ඉලක්ක කරගෙන, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක යන ඉලක්ක කරගෙන සමාධි අවසන් කොට කෙනෙක් වඩන්න පුළුවන්. මෙන්න තාගම්මලාය යෝග දර්ශනවල සමාධි අවසානයේ තිබ බොහෝන්ගේ ඔවුන්ගේ අවසානය උනේ සමාධිය. නමුත් බුදුදහමේ අවසානය සමාධිය නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අටංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහා කියලා මහාචාර්යසික සූත්‍රයේදී. යමකට දේශනා කරන්නේ සේක පුද්ගලයා අංග 8කින් යුක්තයි, අසේක පුද්ගලයා අංග 10කින් යුක්තයි. අංග 8 පිළිපැදලා නිමාටපත් වෙනකොට තව බෝනස් දෙකකුත් හම්බ වෙනවා. සම්මා ඥාන සම්මා විමුක්ති. ඒක බලෙන් ලබා ගන්න දෙයක් නෙවෙයි. මේ අට නිසිලස පිළිපැදීමෙන් ලැබෙන Tamanta පාරිතෝෂික දෙකක්. ඒක සාක්ෂාත් ඒක achieve කරගන්න ඕන දෙයක්. ඒක බලෙන් ගන්න දෙයක් නෙවෙයි. ඒක පත්වන දෙයක්. පින්නතුනේ සම්මාදිටිය හඩගත්තු ප්‍රමාණයට දැන් මේ චතුරාර්ය සත්‍ය අපි තේරුම් ගත්තේ. මේ චතුරාර්ය සත්‍ය යම් කිසි ප්‍රමාණයක් හරි තේරුම් ගත්තොත් කෙනෙක් බුදුහමෝ දේශනා කරන මොකද්ද? යම් කිසි කෙනෙකුට මේ දුක පොඩ්ඩක් හරි තේරුම් ගත්තොත් මොකද කරන්න කියලා? ඔබ ළඟම අඳුරනම යාළුවෙක් ඉන්නවා නම්, ඥාතියෙක් ඉන්නවා නම් ඒ යාළුවටත් කියලා දෙන්න කියලා. හැබැයි ඒ යාළුවා ඒ ඥාතියා ඔබ කියන දේ අහනව නම් නැත්තම් බෑ කරන්න. මේක කවුන්සලින් වගේ වැඩක්. ක්ලයන්ට් අකමැති නම් බැඳලා මේ ප්‍රතිකාර කරන්න බෑ. ක්ලයන්ට් කැමැත්තෙන් එන්නට ඕන, ඔහු ඇහුම්කන් දෙන්නට ඕන. එහෙම වුණොත් තමයි කවුන්සලින් දෙන්න පුළුවන්කම තියෙන්නේ. බලෙන් කවුන්සලින් දෙන්න බෑ. අන්න ඒ වගේ තමයි බුදුහමෝ දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය දුක පොඩ්ඩක් හරි තේරුම් ගත්තොත් ඔබ ළඟම ඥාතිවරයෙක් හිතවතෙක් ඉන්නව නම් ඔහුටත් මේක කියා දෙන්න, ඔහු ඔබ කියන දේ අහන්න සෝදානම් නම් කියලා. ඒ වගේම අපිට එකෙන් එක මේ ගමනේ ඉදිරියට යන්නට ඕන. කොහොමද? සම්මා දිට්ඨිය ඇති වෙච්ච පමණට සම්මා සංකල්ප හට ගන්නවා. මොකද ඔහු දන්නවා මේකෙන් පිට ගියොතින් මොකද වෙන්නේ? මේ චතුරාර්ය සත්‍ය නොමගට හරවගෙන ගියොතින් මුලා වුණොතින් තමන්ට ඉදිරියේදී හඬන්න වැළපෙන්න වෙනවා. තමන් මහලු වෙනකොට, ලෙඩ වෙනකොට තමන්ට දුක් විඳින්න වෙනවා. තමගේ ඥාතීන් වෙන් වෙනකොට, ඥාතීන් ලෙඩ වෙනකොට, මිය යනකොට තමන්ට අනාගතය අඬන්න වෙන කියන එක තමන් දන්නවා. ඥාතීන් කවුරුත් නොහිටියත් තමන්ටම කියලා ශරීරයක් තියෙනවා නම් මේ ශරීරය ලෙඩ වෙද්දී, මහලු වෙද්දී, මරණයටපත් වෙද්දී මේක තමන්ගේ කියලා ගත්තොතින් ඒ ගත්තු පමණට තමන්ට අනාගතය අඬන්න වෙන බව දන්නවා. එතකොට මේ දුක ටිකක් හරි තේරුම් ගත්තු කෙනා කැමති නැහැ අනාගතයේ දුක් විඳින්න. කොහොම හරි මේ තුල හු වෙන උත්සාහ කරනවා. එහෙම ඉන්නේ කොහොමද? ඔහුට මේ දුක පිළිබඳ අවබෝධය ඇති වෙච්ච පමණට දුක් කොහොප නිස්සාය සද්ධා කියලා කාරණයක් එනවා. දුක විඳින නිසා ශ්‍රද්ධාව හටගත්ත නෙවෙයි. දුක පිළිබඳව චතුරාර්ය සත්‍යෙන් දැනගත්තු පමණට දුක තේරුම් ගත්තු පමණට ශ්‍රද්ධාව හට ගන්නවා. බුද්ධ අවචප්පසාදන බුදුහාමුදුරෝ ධර්මයේ සංගයා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ ගැන ලොකු විශ්වාසනීයත්වයක් හට ගන්නවා, ශ්‍රද්ධාවක් හට ගන්නවා. ඒ ශ්‍රද්ධාව කොයි වගේ ශ්‍රද්ධාවක්ද? පින්නතුනේ නිකන් ශ්‍රද්ධාවක් නෙමෙයි බුදුහාම දේශනා කරන්නේ. ශ්‍රද්ධාව මේ සම මස් නහර ඇට ඇට මිදුළු කරා ගිහිල්ලා ඇට මිදුළු වලට කිඳා බහින ශ්‍රද්ධාවක් එක්ක දැවැන්ත වීරියක් හට ගන්නවා කියලා. මේ ගමන ඉදිරියට ඉක්මනට යන්න ඕන කියලා. ඇයි තමන් අනාගතයේ දුක් විඳින කැමති නැහැ? ඔහු හැකිදාක් දුරට මේ දුකෙන් නිදහස් වෙන්න මේ පුද්ගලයා කටයුතු කරනවා. එතකොට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ සම්මා දිට්ඨිය හටගත්තනම් ඒ හටගත්තු පමණට ඒ තැනැත්තාගේ සම්මා සංකල්පය හටගන්නවා. සම්මා සංකල්පය කියන්නේ මොකද්ද? ඔව්, යහපත් සංකල්පනා, right attention. අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම් සංකප්ප කියන කාරණය. අනිත් ඇට හිංසා නොකරන සංකල්පන හට ගන්නවා. මෛත්‍රී සාගත සිතුවිලි නිතරම ඔහුගේ හදවතේ හටගන්නේ. නැත්තම් ඔය මෙත්තා කරුණා ආදී මේ බ්‍රහ්ම විහරණ වඩන කෙනෙක් බවට පත් වෙනවා මේ ගමන මග යද්දී. කරණිමෙත සූත්‍රේන කරුණ ඔහු සම්බන්ධ කරගන්න මෙතෙන්ට. එතකොට මෙන්න මේත් එක්ක මෛත්‍රී සහගතෝ යන ගමනක් තමයි මේ ගමන කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මේ ගමනේදී මෛත්‍රී පාදක යන ගමනක් කියන එක මෙතන තදන්න. යන්තං සන්තං පදං අභිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමතිනම් අන්න ඒ තැනැත්තා සබ්බේ සත්තා බවංස සුඛිතත්තා කියන මෙන්න මේ සිලු සත්වෝ සුවපත්ත්වා කියන මේ මාර්ගයේ ඔස්සේ යන්න තියෙන්නේ. මේ නිවන් මාග යන්න තියෙන්නේ මෛත්‍රී නැමැති දිය දහර ඔස්සේ කියන කාරණය. පින්නතුනි මේ තැනැත්තා දකිනවා මෛත්‍රී නැමැති ගංගාව ඔස්සේ තමයි නිර්වාණය නැමැති සාගරය කරා යන්න ඕන කියන එක මේ තැනැත්තා දකිනවා. ඊළඟට සම්මා වාචාය තියෙනවා. ඒ කල්පනාව හොඳ වීමත් එක්කම එතනත්තාගේ වචනේ හැකිතාක් දුරට නිවැරදි වචන කියන උත්සාහ කරනවා. ඒ වගේම කාලඤ්ඤෝ කියලා කතාවක් තියෙනවා. සත්‍යයක් කිව්වත් සත්‍ය වුණා කියලා විතරක් කියන්නේ නැහැ. ඒ සත්‍ය අර්ථයක් වුණත් කාලඤ්ඤෝ සුදුසු කාලෙදි තමයි කියන්නේ. ඒ වගේම සත්‍යයක් සමහර රාදී අප්‍රියයි, අප්‍රිය වුණත් මේ තැනැත්තා කියනවා. හැබැයි කාලය දැනගෙන කියන්නේ හැම තැනම කියන්නේ නැහැ. එහෙමනොත් කරදරවලට පත් වෙනවා. සත්‍ය වෙන්නත් ඕන, ප්‍රිය වෙන්නත් ඕන, සුදුසු කාලෙදි කියන්නත් ඕන. සමහර දෙයක් සත්‍යයි, අහනකට අප්‍රියයි. ඒත් කියනවා. කොහොමද කියන්නේ? සුදුසු කල්ලි කියන්නේ. නියමිත කාලෙදි කියන්නේ කොහෙද මේක සඳහන් වෙන්නේ? මොන සූත්‍රයේද? මේක සඳහන් වෙන්නේ අභේ රාජකුමාර සූත්‍රයේදී. අභේ රාජකුමාර සූත්‍රයේ කියන අපි කලින් සූත්‍රයක් විස්තර කරන්නේ මේ මාස ගණකට කලින් වස් කාලෙදී. ඒ සූත්‍රයේ දැක්වෙනවා යම් දෙයක් සත්‍ය වෙන්නත් ඕන, ප්‍රිය වෙන්නත් ඕන, අර්ථවත් වෙන්නත් ඕන, සුදුසු කල්ලි වෙන්නත් ඕන. සමහර දේ සත්‍ය වෙන්න ඕන, අර්ථවත් වෙන්න ඕන, හැබැයි අප්‍රිය වුණත් කියනවා හැම කෙනෙදෙම නෙවෙයි සුදුසු කල්ලි කියන. මෙන්න මේක තමයි නියම සම්මා වාචා කියලා බුදුදහමෙන් ඉස්තර වෙන්නේ. පින්නතුනේ මේ සම්මා වාචාවත් එක්ක ඊළඟ පියවරදී මේ තැනැත්තා ඊළඟ අවස්ථාවේදී මේ තැනැත්තා සම්මා කම්මන්තේ කරා යනවා. සම්මා කම්මන්තේ කියලා කියන්නේ මෙතනත්තා කයින් කරන වැඩ. ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරය කියන මෙන්න මේ කායිකව කරන වැරදි වලින් එතනත් අයින් වෙනවා. යයින් වෙන්නෙත් නිකන් නෙවෙයි. සාමාන්‍ය ලෝකේ කෙනා පින්නතුනි මේ සංවර වෙන්නේ සීලය බාහිර ලෝකයක් තියෙනවා කියන හැඟීමෙන්. නමුත් මේ තැනැත්තාගේ සීලයට වඩා ගැඹුරු සීලයක් කොයි සීලයක්ද මේ කෙනාගේ? දික්ඨින්ච අනුපගම්ම සීලව. ඇත නැත කියන බාහිර ලෝකයක් ඇත හෝ නැත කියන අන්ත දෙකෙන් මිදිච්ච සීලයක් තමයි මේ තැනැත්තාට දැන් තියෙන්නේ. මේක අර සාමාන්‍ය සුගතිපරායන වෙන සීලයක් නෙවෙයි දැන් මේ තියෙන්නේ. මේ තැනැත්තා පටන් ගත්තේ සම්මාදිට්ඨි පුරේජවන් කියපු විදිහට සම්මාදිට්ඨිය පෙරටුව යන සීලයක් මේ තැනැත්තාගේ තියෙන්නේ. මොන සම්මාදිට්ඨියද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව සුතමෙන් අසා දැනගත්තු ඥානීය සහිතව යන සීලයක් මේ තියෙන්නේ. අන්න ඒ සීලෙන් යුක්තවයි, ඒ දැක්මෙන් යුක්තවයි මේ තැනැත්තා දැන් සිල්වත් වෙන්නේ. වචනීය සංවර කරගත්තා. කායික සංවරයත් ඇති කරගත්තා. සම්මා ආජීවය. ඒ තැනැත්තා රැකියාවක් කළත් නිතරම තමන්ගේ අනාගතයේ සිහිනේ හිතේ තියාගෙන තමයි රැකියාව කරන්නේ. මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. මිත්‍යා ආජීවෙන් බැහැර වෙලා මත්පැන් පානය, මස් මාස වෙලදාම, මත්පැන් වෙලදාම, මස් මාස වෙලදාම, වහල් වෙලදාම, වසවිස් වෙලදාම ආදී මෙන්න මේ අදහැමි ජීවනෝපාය වලින් වෙන් වෙලා දැහැමි ජීවනෝපායකින් තමයි මොහු කටයුතු කරන්නේ. ඇයි ඒ? මොහු හැමදේම කරන්නේ නිවන් දකින කොළුවේ තියාගෙන. එතනක විවාහ වෙන්න පුළුවන්, දරුවෝ ලබන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්, ලෝකෙ ඇවිදින්න පුළුවන් රැකී රක්ෂා සඳහා අවශ්‍ය කටයුතු වලට. නමුත් කොහේ ගියත් ඒ තැනැත්තාගේ සිහිනය නිවන් දකින සිහිනය නැත්තං දුකෙන් නිදහස් වෙන සීනේ හිතේ තියාගෙන තමයි මේ තැනැත්තා හැමදේම කරන්නේ. එතකොට සම්මා ආජීවයෙන් පස්සේ සම්මා වායාමය. අනුප්පන්නානං කුසල අකුසලානං අනුප්පාදායෙ, උප්පන්නානං අකුසලානං ධම්මානං පහනාය. නූපං අකුසල නොයිපදීමටත්, උපං අකුසල ප්‍රහීණ කරන්නටත්. අනුප්පන්නානං කුසලානං උප්පාදායෙ, අනුප්පන්නානං කුසලානං උප්පාදාය නූපං කුසල උපදවන්නටත්, උප්පන්නානං කුසලානං තිතියා බිහියෝ භාවාය වේපුල්ලාය උපන් කුසල දිනු කරගන්නටත් මෙතනත්තා හැම මොහොතෙම ක්‍රියා කරනවා. පොඩි පොඩි දේවල්ට ගැටෙන්නේ නැහැ මේකෙන්. දැන් අපි ගුවන් යානයක යනවා නම්, බස් එකක යනවා නම්, කවුරු හරි කෙනෙකුගෙන් පොඩි අඩුපාඩුවක් වුණාම අපි ගහගන්නවද? අපි කොහොම හරි ඒවලට මගේ හැරලා ඉන්නවා. මොකද අපේ හිතේ ලොකු ගමනක් මියන්නේ. එතකොට පින්නතුන් මේ අවුරුදු 50කට ජීවත් වෙන එකත් හිතන්නේ අපේ ලොකු කාලයක් කියලා. අර ෆ්ලයිට් එකේ පැය ගණනක් ඉන්නා වගේමයි. ලොකු වෙනසක් නැහැ. එතකොට මෙන්න මේ ඉන්න කාලේ තමන්ගේ මේ නිවන් ගමනට තමන් හානියක් කරගන්නේ නැහැ. හැකිතාග දුරට ඉවසීම පුරුදු කරනවා. කන්තේ පරමන් තපෝති තික්ඛා කියපු විදිහට හැකිතාග දුරට ඉවසීම පුහුණු කරමින් මේ තැනත්තා යනවා. ඇයි ඒකට හේතුව? ඒ තැනැත්තා ධර්මයේ තියෙන සන්දිට්ඨිකෝ අකාලිකෝ කියන ගුණ දෙක දැක දැක මේ යන්නේ. ඇයි ඒ? මේ තැනැත්තා ආලෝකයේ කරන අනිත් සියලුම දේවල්ට වඩා මේ ධර්මයේ හැසිරෙන දේ ඉක්මනටම ප්‍රතිඵල ලැබෙනවා කියන එක මේ කෙනා දන්නවා. මෛත්‍රී භාන වඩනකොට ඔබ දන්න මේක සුවේ. අනිත්‍ය සංඥාව වැඩුවොත්ින් ඔබට ඊටත් වඩා සුවයක් එයි. වෙනත් කෙනෙක් බැනපු එකක් සිහි කරනකොටම මේ තමන්ගේම මයින්ඩ් එක නේද මේ රීඩ් කරන්නේ කියලා ඔබ දැනගත්තොත් ඔබට හිතෙනවා ඔබ ඇයි මේ දුක් විඳින්නේ, ඇයි මේ බර කොසවගෙන ඉන්නේ කියලා. ඔබ බහර නික්කේප මට්ටමට එනවා. මේ මහා බර බිමින් තියෙනවා ඔබ. ඒ බර බිමින් තියලා නිදහස් වෙනවා. මෙන්න මේක තමයි ධර්මයෙන් ලැබෙන සාන්දෘෂ්ටික ආකාලික ගුණ. මෙන්න මේක දකින දකින්නේ තැනත් අභ්‍යන්තර ලොකු සතුටකින් ඉන්නේ. බාහිර කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා හරි මෝඩ කෙනෙක්, හැමදේම අහගෙන ඉන්නවා, එහෙම කරන්නේ ඇයි කියලා එහෙම තරක විතරක් කරන්න පුළුවන්. නමුත් මේ තැනැත්තාට ඊට වඩා මහා නිධානයක් අරගෙන තමයි මේ තැනැත්තා ඉදිරියට යන්නේ. සම්මා වායාමයත් එක්ක සම්මා සතිය පුහුණු කරනවා. මොකද සම්මා සතිය කියලා කියන්නේ? බුදුහාමර දේශනා කරනවා සතිපට්ඨානංච වෝ භික්ඛවේ දේසිස්සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදන්ද කියලා. සතිපට්ඨානේ නිකන් දෙයක් නෙවෙයි පින්නතුනි. සාමාන්‍ය ලෝකයේ බොහෝ දෙනා ජනප්‍රිය එකක් තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා. බොහෝ දෙනෙක් මයින්ඩ්ෆුල්නස් එක කියලා මොකද කියන්නේ? අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න වර්තමානයේ ඉන්නේ කියන. අපි හිතන් ඉන බුදුදහමේ කියන්නේ මේකයි කියලානේ. පින්නතුනි අතීතයවත් අනාගතයවත් අමතක කරන්නේ කියලා බුදුදහමේ කිසිම දැනක නැහැ. විතාකර සන්තාන සූත්‍රය දැක්වෙනම අසති අමනසිකාරා කියලා එකක්. සිහි නොකරින්නේ කියලා තියෙනවා. හැබැයි අමතක කරන්නේ කියලා නෑ. අමතක කිරීම පින්නතුනි ලොකුම වැරදීමක්. Forgetting is a big mistake, but forgiving is a quality. පින්නතුනි මෙන්න මෙතෙන්දී සතිය දිනනවත් එකම මොකද වෙන්නේ? මතකේ වැඩි වෙනවා. සාමාන්‍ය මතකයක් නෙවෙයි මව කුසේදී වෙච්ච දේවල් උනත් මතක් කරගන්න පුළුවන්. විතරක් නෙමෙයි අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට සිහි කරන්න පුළුවන්. මතකේ නෙවෙයි ගැටලුව. මොකද ගැටලුව? මොකද දුකට හේතුව? බුදුරජාණන් වහන්සේත් 550 ජාතක වලින් අතීත කතා විස්තර කළා. මතකෙන් කිව්වා. මතකේ නෙවෙයි ගැටලුව. මොකද ගැටලුව? මොකද දුකට හේතුව? යමක් මතක් කරනකොට ඒ මතක් වන දේ දැන් සිදුවෙන දෙයක් විදියට අවිද්‍යාවෙන් ගැනීමයි දුකට හේතුව. ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙනවා නම් ඒ ෆ්ලෑෂ් ලයිට් එක අතේ තියාගෙන අපි ගැහුවට කමන්නේ නැහැ. කොහට ફોකස් කරත් කමන්නේ නැහැ. නමුත් ෆ්ලෑෂ් ලයිට් එකෙන් damage ගහුවොත් මොකද වෙන්නේ? දැන් අපට වෙන්නේ අපි ලයිට් එකෙම damage ගහන එකයි. අතීතයට අනාගතයට. ඒකෙන් තමයි අපට දුක හටගන්නේ. අපි වර්තමානයේ තුල සිහියෙන් ඉඳිමින් Taman දන්නවා කුමක් හෝ දෙයක් සිහි වෙනකොට මොකද්ද? මේ අතීත සිද්ධියක් මේ නිරුද්ධ වෙච්ච එකකුයි මම මේ සිහි කරන්නේ කියලා හිතනවා. හිතනකොට මේ අදන්නව මොකද්ද? මේ සිහි කරන්නේ ඇත්ත දේ නෙවෙයි තමන්ගේම මයින්ඩ් එකේ රීඩ් කරන්න කියලා දන්නවා. උදාහරණයක් ගන්න බලන්න. ඔබේ මූණ ගැන ඔබ මතක් කරනකොට ඔබේ පින්තූරයක් ගහලා දුන්න දැන් මෙතනින් ඔක්කොම වගේ මම පින්තූරයක් ගහලා දුන්නොත් ඔබ හැම දිනාට මේක පින්තූරේ ගන්න දුන්නොත් අතර දුන්නොත් මොකද වෙන්නේ? ඔබ පින්තූරේ අතර ගත්ත ගමන්ම බලන්නේ කවුද ඉස්සෙල්ලාම? ඉස්සෙල්ලාම බලන්නේ තමන් ලස්සනට ඉන්නවද කියලානේ. එතකොට ඔබ ඒ ඔබේ මූණ හඳුනගන්නේ කොහොමද? ඔබේ මූණ ඇත්තටම ඔබ දැකලා තියෙනවද? කොහොමද දැකලා තියෙන්නේ ඔබ? කණ්ණාඩියෙන්නේ. කණ්ණාඩියෙන් ඔබ දැකපු ඔබේ මූණ මතක් කරගෙන රූපය හඳුනා ගන්නකොට ඒ වෙලාවේ කණ්ණාඩි ඔබේ මූණ තියෙනවද? ඒ වෙලාවේ කණ්ණාඩි ඔබේ මූණ නැහැ. එතන එහෙම නිරුද්ධ වෙලා. එහෙනම් ඔබ දැන් මේ මොකද සිහි කරන්නේ? ඔබේම මනසට ගත්ත මේ දෙක ඒකත් කොහේ හරි පින්තූරයක් මනසේ ඇස්සේ තිබ්බ නෙවෙයි මේ මොහොතේ හේතු ටිකක් එක්ක ගලපු එකක් තමයි ඔබට මතක් වෙන්නේ. ඇතැම් විට ඔබට මතක් වෙනවා. ඇතැම් විට ළඟදී කොණ්ඩේ කපපු කෙනෙක් නම් ඇතැම් විට කොණ්ඩේ දිගට තිමිච්ච වෙලාවේ එකක් මතක් වෙන්න පුළුවන්. පස්සේ තමයි මතක් දැන් ඉස්සෙල්ලා මතක් වෙන්නේ කොණ්ඩේ කලින් තිමුණු විදිය රූපයක් මතක් වෙනවා. පස්සේ තමයි මතක් වෙන්නේ දැන් කොණ්ඩේ කපලානේ දින්නේ කියලා. එතකොට පින්නතුනි මතකය කියන්නේ තමන්ගේ අතීත එක චිත්‍රයක් තමයි මතක් කරගන්න. බොහෝ විට අන්තිම කාලේ චිත්‍රයක් තමයි මතකට එන්නේ. ඒතකොට ඒ මතක් කරන වෙලාවේ පින්නතුනි ඒ කණ්ණාඩියේ පින්තූරේ පොඩ්ඩක්වත් නැහැ. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. ඔබේ දරුවෙක් ගැන මතක් කරන්න, ඔබේ ඥාතිවරයෙක් ගැන මතක් කරන්න, ඔබ ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර ගැන මතක් කරගන්න. ඒ ඔබ මතක් කරන්නේ දැන් තියෙන ගෙදරද? ඔබ මතක් කරන්නේ දැන් තියෙන ගෙදර නෙවෙයි. ඔබ මතක් කරන්නේ ඔබ අන්තිමට දැකපු අහපු ගේ තමයි ඔබ මතක් කරගන්නේ. දැන් තියෙන ගේ නම් ඔබ මතක් කරන්නේ ඔබට කියන්න පුළුවන් එන්න ඕන දැන් ඒ ගෙදර කවුද ඉන්නේ? දැන් මේ වෙලාවේ ලයිට් දාලා ඩොක් කළද තියෙන්නේ? ගේට්ටුවක් තියෙනවා නම් ඒක ගේට්ටුව ඇරලාද වහලද? ගෙදර ඉස්සරහා බලකුකෙක් ඉන්නවද? ඒ ටිකත් ඔබට කියන්න පුළුවන්කම තියෙන්න ඕන. ඔබ දැන් තියෙන ගේ නම් ඔබ කියන්නේ. ඇත්තටම ඔබ දැන් තියෙන දේ ඔබ කියන්නේ මතක් කරන්නේ නැහැ. ඒ අතීතයේ දැකපු අහපු ගේ තමයි ඔබ හිතන්නේ. පින්නතුනේ ශ්‍රී ලංකාව හිටිය ගේ විතරක් නෙවෙයි. ඔබ දැන් වාහනය පාක් කරලා ආපු තැන ගැන හිතන කොටත් එහෙමයි. දැන් ඇතැම් විට ඒක ටෝ කළද දන්නේ නැහැ කවුරු හරි. නමුත් ඔබ දැන් මතක් කරන්නේ ඔබ අන්තිමන පා කරපු ස්ථානය. බැරි වෙලාවත් ඔබට මේ මතකයේ තියෙන කලින් දවසේ ආපු තැන නම් වාහනේ නවත්තලා තියෙන්නේ මතකයේ තියෙන්නේ ඔබ යන්නේ කලින් දවසේ තැනට යන්නේ පස්සේ තමයි මතකෙන්නේ අද නැවතු එතන නෙමෙයි වෙන තැනක කියලා. එහෙම වෙලා තියෙනවනේ නේ. පින්නතුනි එහෙනම් අපේ ජීවිතේ මේ මොකද්ද වෙන්නේ? අපේ ජීවිතේම පින්නතුනි මේ දුක් සැප විඳිනවා කියලා මේ කියන්නේ තමන්ගේම මනස තමන් කියවමින් මේ විඳින තමන්ම ගොඩනගා ගන්න දුක් සැප දෙකක් මේ තියෙන්නේ. මෙන්න මේ අවබෝධය කරා යන්න නම් මොකද කරන්න ඕන? එකක් තමයි කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ හතර තැන ගැන තමා සිය පිටුවා ගන්නට ඕන. කාය ගැන, වේදනා ගැන, සිත ගැන, සිතවිලි ගැන. මේකටයි සතිපට්ඨානය කියලා කියන්නේ. සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? මෙන්න මේ හතර තැනම සිත පිහිටුවාගෙන වර්තමානයේ ඉන්න මොහොතෙහි සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට මේ කාය, වේදනා, චිත්ත, සිතවිලි කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන මට්ටමට යනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙන්න මේ සතියත් එක්ක අපි හිත සමාධිමත් වෙනවා, තැම්පත් වෙනවා. මේ කරන භාවනාවක් තුළ හිත තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙච්ච පමණට සමාහිතේ භික්ඛවේ යථා භූතං ඛජානාති කියලා කියනවා. හිත තැම්පත් වෙච්ච ගමම මොකද වෙන්නේ? තමන් අර සම්මා දිට්ඨිය සුතමේ ඥාණයෙන් අහපු එක මෙතෙන්ට ඇප්ලයි කරනවා. නමුත් වෙනත් ආගමක අය සමාධිය කරා දිනු කරන්න පුළුවන්. ඒ අය සමාධියෙන් නවතිනවා. ධ්‍යාන අවිඥා ලබල එතනින් නැවතිලා බ්‍රහ්ම ලෝකයට යනවා. අපිට මොකද්ද වෙන්නේ? අපි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ, අපි චතුරාර්ය සත්‍ය අසහා දැනගෙනයි මේ ගමන පටන් ගත්තේ. අපි මොකද ඊට පස්සේ? රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, විඥානං අනිච්චං කියලා මේ ස්කන්ධ පංචකයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලනවා. ඉතින් බලන්න මොකද වෙන්නේ? බලන්න අතීතාන්තයේ කැපිකැපි යනවා. අනාගතයට තියෙන ප්‍රාර්ථනා අඩු වෙනවා. හැබැයි එකෙන් කියන්නේ තමන් අනාගතයේ දේවල් සැලසුම් කරන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. අනාගතය හොඳට සැලසුම් කළ කරන්නේ. නමුත් ඒක තමන් දන්නව, තමන් මනසින් නිර්මාණය කරන දේක් බව දැනගෙන තමයි කරන්නේ. අතීතයේ හිටිය රහතන් වහන්සේලා බලන්න. ශ්‍රී ලංකාවේ වැඩ සිටිය රහතන් වහන්සේලා රුවන්වැලි සෑය හදන්න, ලෝවාමා ප්‍රාසාදය හදන්න, මිරිසවැටිය හදන්න කවුද සැලසුම් ඉදිරිපත් කළේ? රහතන් වහන්සේලා. ජයශ්‍රී මහබෝධිය රෝපණය කරන පුද්ගලයා තීරණය කළේ රහතන් වහන්සේලා. කවුද ජයශ්‍රී මහබෝධිය රෝපණය කළේ? ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ තියෙන ජයශ්‍රී මහබෝධිය කවුද රෝපණය කළේ? දේවනතිස්ස රජතුමා තමයි ධම්මකොල පටුනට ගිහිල්ලා පිළි අරගෙන ආවේ. නමුත් දේවානම්පියස රජතුමා නෙවෙයි හිටෙව්වේ. හිටෙව්වේ කවුද? එතන හිටියා අප්‍රකට කෙනෙකුට එන්න කියලා එයාගේ අතින් තමයි හිටෙව්වේ. ඇයි එහෙම කළේ? රජතුමාගේ අතින් හිටෙව්වා නම් රජතුමාට විරුද්ධ කෙනෙක් පස්සේ කාලේ ආවතින් රජතුමාත් එක්ක තියෙන අමනාපයට බෝධියට හානියක් කරනවා. ඒ තරම්ම හිතල පින්නතුනි වැඩ කළේ. දැන් කාලේ නායකයෙක් නම් රාජනායකයේ හිටවල ගල් කූරුකුත් ගහ යහවල කරා කියලානේ. පින්නතුනි ඒ කාලේ හැම කරේ නැ. කොච්චර දුර දිග හිතලද රුවන්වැලි සෑය, ලෝහාම ප්‍රාසාදය වැනි ඉදිකිරීම් අවුරුදු 1000කට වගකීම ගැරන්ටිය තියලා තමයි ඒවා ඉදිකලේ. ඒ රහතන් වහන්සේලා මේ අනිත්‍යතාවය, මේ ඇතිවීම නැතිවීම දෙක ප්‍රත්‍යක්ෂ කරපු ජීවිතයෙන් දැකපු රහතන් වහන්සේලා කොහොමද කටයුතු කළේ? අවුරුදු 1000 ගානකට හිතලා තමයි වැඩ කළේ. ත්‍රිපිටකයේ කාටපාඩම් කළේ රහතන් වහන්සේලා අවුරුදු 5000ක් නොනැසෙන විදියට පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප හාමුදුර නැතුළු ඒ මහරහතන් වහන්සේලාගේ සැලසුම් තමයි අදටත් මේ ත්‍රිපිටකයේ බුද්ධ ශාසනයෙම යන්නේ. එනිසා පින්වතුනි, යම් කිසි කෙනෙක් මේ ධර්මයේ දැක්කා කියලා ඔහුගෙන් කිසි විටකත් ඔහුගෙන් මෝඩ වැඩ සිදු වෙන්නේ නැහැ. ඔහු ළඟ බලල වැඩ කරන කෙනෙක් නෙවෙයි. ලෝකේ වැඩි පිරිසකට වැඩි කාලයකට යහපතක් වන දෙයක් මානව දයාවෙන්, සත්ව කරුණාවෙන්, මනුස්ස ලෝකෙට විතරක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මයන් සහිත මේ මුළු තුන් ලෝකෙටම යහපත වෙන දේ තමයි උන්වහන්සේලා සිද්ධ කරන්නේ. ඉතින් පින්නතුනි අපි මේ සඳහන් කළේ දුක් සත්‍ය ආදී මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන යම් කෙසේගෙන සම්මා දිට්ඨියෙන් මේ කටයුතු පටන් ගත්තොත් ඒ පටන් ගත්ත කෙනාට මොකද වෙන්නේ? ඔහුගේ සම්මා සංකල්ප දිනු වෙලා වචනේ නිවැරදි වෙලා ඔහුගේ කායික සංවරය වෙලා යතනත්තාගේ දැහැමි දිවි ගමන සාර්ථක වෙලා සම්මා වායාමයේ යහපත් වෑයම සම්මා සතිය යහපත් සිහිය සම්මා සමාධිය කරා ගෙහිලා ඒ සමාධිමත් වෙච්ච හිතින් මෙතනත්තා මොකද කරන්නේ? මේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය බලනවා. ස්කන්ධ ධාතු ආයතන නාම රූප පරිසම්පාද ආදී වශයෙන් මේ එන හැම කරුණක්ම ඇස ආදී ආයතන අනිත්‍යයි, රූප ආදී බාහිර අරමුණු අනිත්‍යයි, රූප වේදනා ආදී ස්කන්ධ අනිත්‍යයි, අවිජ්ජා පත්‍ය සංඛාර ආදී කාරණාවල අනිත්‍යතාවය, නාම රූප වල අනිත්‍යතාවය, මේ හැම දෙයක්ම පෙරපසු නොවි මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දයක් කියලා දන්නවා. ඇයි ඒ දකින්නේ? මේ තැනත්තා සතර සතිපට්ඨානය තුල ඉඳීම නිසා. සතර සතිපට්ඨානය තුල ඉන්නකොට සතර ඍද්ධිපාද වැඩෙනවා. එයාට ඡන්ද චිත්ත විරිය වීමංසා කියලා ඒකට දැඩි ඡන්දයක් හටගන්නවා, කැමැත්තක් වීරියක් හටගන්නවා, වීමංසා විමසුම් නුවණක් හටගන්නවා. ඡන්ද චිත්ත විරිය වීමංසා වීරිය ආදී මේ කාරණා හතර සතර ඍද්ධිපාද කියලා කියනවා. සතර ඍද්ධිපාදත් එක්ක මේ තැනත්තාගේ සතර සම්‍ය ප්‍රධාන වීරිය හටගන්නවා. නූපං අකුසල් නොඉපදීමටත්, උපං අකුසල් දුරු කිරීමටත්, නූපං කුසල් ඉපදවීමටත්, උපං කුසල් දිනු කර ගැනීමටත් දැඩි වීරියක් හටගන්නවා. එහි ප්‍රතිඵල විදියට මේ තැනත්තාගේ සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්ම දිනු වෙනවා. ඒව සවතුරටත් ඒවම බල ධර්ම බවට පත් වෙලා ශ්‍රද්ධාදී බල දිනු වෙනවා. තව දුරටත් ඉදිරියට ගිහිල්ලා සති සම්බොජ්ජංග, ධම විජය සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග, පස්සාදි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග කියලා බෝධි අංග වැඩෙනවා මේ තැනත්තාගේ. නිතරම සිහියෙන් ඉනකොට සතියම බෝධි අංගයක් බවට පත් වෙනවා. සතියම ජීවිතය බවට පත් වෙනවා. උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්ද යන කම්ම මේ තැනත්තාට කරන්න වැඩක් තියෙනවා. පාළු ගතියක් නැහැ. කය ගැන නිතර සිහියෙන් ඉන්නේ, හුස්ම ගැන සිහියෙන් ඉන්න වෙලාවට එතන සිහියෙන් ඉන්නවා. කයට ශරීරයට සිතට වේදනාවක් ලැබුණොත් වේදනාව ගැන දන්නවා. සිතක් ඇතුණොත් සිතද ගැන දන්නවා. සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති. ඊළඟට පංච නීවරණ ආදී නීවරණ ගැන ධම්මානුපස්සනාව මේ ආදී සතර සතිපට්ඨානෙන් පිරුණු ජීවිතයක් බවට පත් වෙනවා. ඒ තැනත්තාට අර බටේර සමාජයේ තියෙන පාළු ගතිය නැහැ. මෙහි හැට අනිත්‍යය කතා නොකරනකොට පාළුවක් දුකක්, අනිත්‍යය නොසලකා හරින එක දුකක්. නමුත් ධර්මයේ දන අපට කොහොමද? අපට නොසලකිල්ල තමයි ලොකුම සැලකිල්ල වෙන්නේ. එදාට අනිත්‍යය අපිව නොසලකා හරින එක තමයි අපට කරන ලොකුම සැලකිල්ල. ඇයි? අපට ධර්මය හොඟා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අනිත්‍යය කරදර නොකර ඉන්න තරමට අපි සතුටුයි. අපට විවේකීව ධර්මය ප්‍රායෝගිකව කරන්න පුළුවන්. පින්නතුනි සති යත් එක්ක ඉඳීමත් එක්කම ධම්ම විජය ධර්මයේ නොයේ කරුණ දැන් අපි මේ සඳහන් කරන්නේ සත්‍විස් බෝධිපාරසික ධර්ම. මේ කරුණ අර සාගර පතුලේ තියෙන රන් රිදී මුතු මැණික් වගේ තමන් මේ සසර බොහෝ කාලයක් මග වියදම් ගෙවලා පතල් හාරලා පින්කම් කරලා කල්යාණ මිත්‍රයන් සොයා ගිහිල්ලා ඈත දුර බැහැර දන් දීලා කරපු පින්කම් වල ආනිසංස නැත්තම් මේ මහා මැණික් පතලක් හාරපු අවස්ථාවේ තමන් මේ ලබන ඊටාම අගනා මුතු මැණික් මොනවද? මෙන්න මේ සත්‍විස් බෝධිපාලසික ධර්ම. ඒව තමයි මේ තැනත්තා ලැබපු වටිනාම දේ. මෙන්න මේ කරුණ ධම්ම විජේ විදියට මේව නිතර සිහි කර කර තැනත්තා ඉන්නේ. සතර සතිපට්ඨාන ආදී මේ කරුණ සිහි කිරීම තමයි මේ තැනත්තාගේ සතුට. ඒත් එකම විරිය සම්බීරියක් හටගන්නවා තවත් ඉදිරියට යන්න. පීතියක් හටගන්නවා පීති සම්බොජ්ජංගයේ, පස්සද්ධි සම්බොජ්ජංගයේ, තමාගේ සංඥා වේදනා නැත්තම් කායික වේදනා සැහැල්ලු ගතිය වෙන බවට පත් වෙනවා. ඊට පස්සේ සමාධිය තවදුරටත් සමාධිය දිනු වෙනවා. උපේක්ෂාවට ටිකෙන් ටික මෙතනත් පත් වෙනවා. ඇලීම් ගැටීම් දෙකෙන් ටික ටික දුර වෙන මදහස් සිතක් ඇති කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒත් එකම තවදුරටත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී මෙන්න මේ සාමාන්‍ය සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත මේ තැනැත්තා සීක සම්මා දිට්ඨි සීක සම්මා සංකප්ප ආදී සීක මට්ටමටත් ගිහිල්ලා අවසානයේදී අසීක සම්මා දිට්ඨි අසීක සම්මා සංකප්ප මට්ටමට ඇවිල්ලා අසීක සම්මා ඥාන අසීක සම්මා විමුක්ති කියපු විදියට දසංග සමන්නාගතව අරහ කියපු විදියට අංග 10කින් සමන්විත රහතන් වහන්සේ කෙනෙක් කරා යන මේ මාර්ගය කරා මේ තැනැත්තා පියවර නගනවා. පින්නතුනි අවසානයේදී මේ තැනැත්තාට මොකද්ද පේන්නේ? දකින ඇසෙන ඉන්ද්‍රිය හැම දෙයකින්ම ගන්න දේ තැනැත්තාට මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන දෙයක් කියලා විතරයි ඔහුට පේන්නේ. වෙන පේන දෙයක් නැහැ. ඒක හරියට පෙර පසු නොවි දැගෙන අවබෝධයක් බවටපත් වෙනවා. දරුව ගැන මතක් කළත්, රැකියාව ගැන මතක් වුණත්, කෑමක් ගැන මතක් වුණත්, වාහනේ ගැන මතක් වුණත්, වාහනේ දැක්කත්, ඒ හැම තැනදීම දකිනව හරියට කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා තමා රූපයක් දකිනකොටම තමන් යනකන් තමන්ගේ පින්තූරේ කණ්ණාඩිය තමන්ව බලාගෙන හිටියේ නැහැ. තමන් යනකොටම ඒ දර්පණය ආලෝකය ආදී මේ හේතු ටික නිසා ඒ මොහොතේ කණ්ණාඩියේ තමන්ගේ චිත්‍රය නිර්මාණය වුණා. අන්නේ වගේම තමයි අපිත් මේ කණ්ණාඩි හයක් තියාගෙන ඉන්නේ. මොනවද කණ්ණාඩි හය? ඇස කන ආදී මේ ආයතන හය එක එක මොහොතට එක එක පැතිවලට කණ්ණාඩි රූපෙට එක කණ්ණාඩියක් සද්දෙට එක කණ්ණාඩියක් මේ කණ්ණාඩියේ පැති හරහරව ඉන්නවා. එක වෙලාවක එක පැත්තක කණ්ණාඩියක් විතරයි හැබැයි තියෙන්නේ. කණ්ණාඩි හයම එක විට යන්නේ නැහැ. නමුත් මේකේ වේගය වැඩි නිසා අපට හිතෙන්නේ කණ්ණාඩි හයම එක පැත්තට තියලා කියලා හිතෙන්නේ එහෙම නැහැ. එක වෙලාවක එක ආයතනයක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. මොන ආයතනයේ ක්‍රියාත්මක වුණත් පින්නොතින මොකද්ද වෙන්නේ? මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් පෙර පස නොවි හැම මොහොතෙම හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා. මෙන්න මේක යම්කිසි වෙලාවක අපි සිහි කරනවා නම් ඒ සිහි කරන මොහොතේදී පින්නොතින මොකද තත්ත්වය? ඒ සිහි කරන වෙලාවේ තමන් කොච්චර වයසට ගිහිල්ලා හිටිය කෙනෙක් වුණත් තමන්ට ඒක දැනෙන්නේවත් නැහැ. ඒ මොහොතේ තමන්ගේ ශරීරයේ කොයිතරම් බරපතල අසනීපයක් තිබුණත් තමන්ට අසනීපේ දැනෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි තමන්ට අහිමි වෙච්ච දේවල් කොච්චර තිබුණත් ඒ කිසිඳු දෙයක් අහිමි වෙච්ච දෙයකින් එන දුකක් තමන්ට ඒවලට එන්නේ නැහැ. විතරක් නෙවෙයි ඒ සිහි කරන මොහොතේදී හරියට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව මෙන්න මේ අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්මතාවේ මෙනෙහි කරන මොහතක අපේ ජීවිතය අවසන් වුණොතින් කලුරිය කළොතින් මොකද වෙන්නේ? ඒ සිහි කරන මොහොතේදී මේ සිද්ධිය වුණොතින් පින්නතුනි මරණය වුණොතින් අපේ මරණයත් අපේ රහත් භාවයත් අපේ පිරිනිවන් පෑමත් කියන මේ තුනම එක විට සිද්ධ වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ සිහි කරන මොහොතේ දෙපින්නතුනි අපේ හිත දරුවෙක් ගැන හිතන්න පුළුවන්, ගෙදර ගැන හිතන්න පුළුවන්, අම්මා තාත්තා ගැන හිතන්න පුළුවන්. මොකක් හේතුවත් ඒ හිතන මොහොතේ මේ ස්කන්ධ පංචකයේ පෙරපසුනදී මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා තමන් දැක්කොත් තමන්ගේ හිත බහැර කිසිම දෙයක හිත බැසගෙන නැහැ. ඒ වෙලාවේ සම්පූර්ණම තමන්ගේ හිත තියෙන්නේ ප්‍රඥාව තුල පිහිටලා තියෙන. තමන් ප්‍රඥා ආලෝකයෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ ප්‍රඥා ආලෝකයේ ඉන්න කෙනෙක් බාහිර මත නෙවෙයි අභ්‍යන්තර තමන්ගේ හිතවත් නිත්‍ය වශයෙන් ආත්මයක් වශයෙන් නොවෙනස් වන දෙයක් විදියට ගන්නේ නැහැ. ඒ හිතත් මේ මොහොතේ පච්චුපන දෙයක් විදියට හේතුඵල ධමයෙන් හටගෙන නිරුද්ධ වෙන දෙයක් විදියට මේ දැනත් ආදාගෙන පින්නතුනි සාමාන්‍ය දාණයෙන් පටන් අරන් සිල්වත් බව ඇති කරගෙන මෛත්‍රිය දිනු කරගෙන බ්‍රහ්ම විහරණ වඩලා චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන සතිපට්ඨානය තුළ පිහිටලා සතර රිද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍යබොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරන අපේ අවසානයේදී පින්නතුනේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කියන මට්ටමට යනවා. අපි හැම වෙලාවෙම මේ හේතුඵල ධර්මයෙන් හටගන්න හැම දෙයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන මෙන්න මේ යථාර්ථය විතරයි අපි දකින්නේ. අපි කිසිම දෙයක් ලෝකේ වෙනස් කරන්න යන්නේ නැහැ. තියෙන විදියට යථාර්ථය අපි පිළිගන්නයි බවටපත් වෙනවා. තියෙන දේ තියෙන විදියට පිළිගන්න බැරි වීමෙන් නිසායි අපිට දුක හටගන්නේ. ඇත්තටම ලෝකේ තියෙන ස්වභාවය මොකද්ද? මේ අනිත්‍ය හේතු නිසා හටගෙන හේතු නැති විස නිරුද්ධ වෙන දෙයක්. මේක අතෘප්තිකර දෙයක්. මේක ආත්ම වශයෙන් තමන්ගේ පාලනය තුල රඳවන්නේ බැරි දෙයක් කියන එක තමන් දකිනවා. එහෙම දකින කෙනාට වයසට ගියා කියලා ඒ වයස තමන්ගේ කරගත්තේ නැහැ. ඒ දැනත්තා ලෙඩ වෙනකොට ඒ ලෙඩේ මගේ ලෙඩ බවට පත් කරගත්තේ නැහැ. මේ අත්තිකායෝතිවා පනස සති පච්චපටිතා හෝති නැචකින්චි ලෝකේ උපාදීයති. මේ කයක් තියනවා. ඒක මගේ කයක් කියලා ගත්තේ නැහැ. ඒක මම මගේ ආත්මය කියලා ගත්තේ නැහැ. හේතු නිසා හටගෙන ආහාරයෙන්, කර්මයෙන්, අවිද්‍යාවෙන් හටගත්තු මේ ශරීරය ඒ හේතු නැති වෙනකොටම නිරුද්ධ වෙන දෙයක් විදිහට දකිනවා. තමන් මේක තාවකාලිකව පරිහරණය කරන කෙනෙක් විදිහට විතරයි දකින්නේ. පින්නතුනි, මෙන්න මෙහෙම දහමක් අපට ලැබිච්ච අවස්ථාවක තමයි අපි මේ ඉන්නේ. ඉතින් ඒ දහම පින්නතුනි අහන්න ලැබීමම අපේ ජීවිතේ ලබාගත්තු ලොකු භාගයක්. ඉතින් ඒ අහන දහම් හැකිතාක දුරට හිතේ තියාගෙන මේ ධර්මයේ තුල පින්නතුනි අප්‍රමාදීව දිනෙන් දින ඉදිරියට යන්නට උපරිම ලෙස උත්සාහ කරන්න. මේ ගත වෙන හැම මොහොතක්ම අපට වටිනවා. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයක් ලැබුපු මේ හැම මොහොතක්ම මිල කරන්න බැරි වටිනා දෙයක් මේ අපි ලබාගෙන තියෙන්නේ. අපි අනිත් හැමදේම ලබා ගත්තේ අපේ දරුවෝ, රැකියා, අධ්‍යාපනය, මේ වෙන රටකට ඒම, මේ විවේකය, මේ හැමදේම ලබාගෙන තියනේ ඇයි? මේ හැමදේම ලබා ගත්තේ මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න. අන්න එතෙන්ට විවේකී ඇති කළ දෙන තමයි මේ ඔක්කොම ටික අදාපට මේ ලැබිලා තියෙන්නේ. එතකොට මේ විවේකයක් දැන් අපට ලැබිලා තියෙන රැකියාව කරමින් හිටියත් ඔබට මේ විවේකය තියෙනවා. රැකියාව විස්රාම් ගියපු වෙලට ඒක සම්පූර්ණ විවේකය තියෙනවා. මෙන්න මේ විවේකේ ලබා ගන්න තමයි මේ ඔක්කොම ටික කළා තියෙන්නේ. එතකොට අන්නේ විවේකී ඔබට ලැබිච්ච තෑග්ගම් ඔබ අතීතයේ කරපු පින්කම් වලට සහ ප්‍රාර්ථනා වලට මේ ධර්මයේ හැසිරෙන්න කියලා ඔබට ලැබිච්ච තෑග්ගක් මේක. අන්නේ තෑග්ග ගැන ඔබ නිතරම ඔබටම කෘතඥ වෙන්න. ඒ විතරක් නෙවෙයි ඒ තෑග්ගේ ප්‍රතිඵල ගන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ඔබට කරපු උපකාරය ගැන කෘතවේදී වෙන්න. අන්න ඒත් එක්ක ඔබට මේ තෙරුවනෙන් උපරිම ආශිර්වාද ලබාගෙන දිනෙන් දින ඉදිරියට යන්නට ඔබට ශක්තියක් වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොනවාරි අහන්නේව තියෙනවනේ? ඇත්තෙම පරිසම්බිදා මග්ගේ ඥාන ගැන විස්තර කරද්දී බුදුහාමුදුරුවෝ කිව්වේ තෙසත්ත්‍ය ඥාන විස්තර කරද්දී චර්යානානත් ඥානය කියලා ඥානයක් විස්තර කරනවා. ඒකෙදී ඥානය කොටස් තුනකට වෙන් කරනවා. ඥානයේ චර්යාවන් විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා. විඥාන චර්යා කියන්නේ අපි ඇහැට රූපයක් බලනකොට, කනට ශබ්දයක් අහනකොට මේ ආයතන හයෙන් ගන්න මුල්ම එක්ස්පීරියන්ස් එක, මුල්ම අවබෝධය. අන්න ඒ මුලින්ම ලැබෙන දේ සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක අතීතයේ කර්මයට ලැබෙන විපාක මාත්‍රයක් විතරයි. අන්න ඒකට කියනවා විඥාන චර්යා කියලා. අන්නේ විඥාන චර්යාව ලැබෙනකොට හරියට මේ ප්‍රොසෙස් එක ගැන අවබෝධයෙන් නොසිටියොත් අපි මේ පේන්නේ බාහිර පේන දියක්, මේක කලින් තිමිච්ච දෙයක් මේ මම දකින්නේ කියලා හිතුවොත් මොකද වෙන්නේ? ඒ තුල හිත බැස ගන්න අවිද්‍යාවෙන් ඊට පස්සේ මොකද වෙන්නේ? අඥාන චර්යාවට යනවා. මුල් එකද behavior of consciousness, දෙවෙනි එකද behavior of ignorance. අඥාන චර්යාවකට ගියෝතින් ඒ දේ තුළ හිත බැසගන්නොතින් ජරා මරණ ආදී දුක් ටික තමන්ට විඳින්න වෙනවා. ඒක ස්පර්ශ කරන්න වෙනවා. හැබැයි මේ වෙලාවේ තමා හරියට සිහියෙන් නුවණින් හිටියොතින් ඒ මුල අත්දැකීම ඇති නොවන්නේ නැහැ. මුල් එක එහෙම හට ගන්නවා. ඒ මුල් එක අපට පාලනය කරන්න බෑ. ඒ මුලින්ම ලැබෙන එක්ස්පීරියන්ස් එක රහතන් වහන්සේටත් පෘථග්ජන කෙනාටත් සේක පුද්ගලයාටත් සමානයි. වෙනස් වෙන්නේ ඒක අරගෙන මෝහයෙන් අවිද්‍යාවෙන් අරගෙන අඥාන චර්යාවකට ගිහිලා දුක් විඳිනවද ඒ තුල සිහියෙන් නුවණින් හරියට ඉඳිමින් ඒ හටගත්තු දේ ඥාන චර්යාවක බඩපත් කරගන්න දෙකින එක මත තමයි අපේ සාර්ථකත්වයේ තීරණය. එතකොට මුල් මැදැකීම අතීත කර්ම ඉදිරියට ලැබෙන එක විඥාන චර්යා, ඒ ගැන නොදැනීම අවිද්‍යාවෙන් හිටියොතින් ලැබෙන එක අඥාන චර්යා, නොදැනීම ඊට පස්සේ ඥාන චර්යා කියන්නේ the behavior of wisdom. ඒක ඥාණයෙන් බලනවා. ප්‍රඥාව තුලේ වෙලේ ඉන්නවා. අන්නේ ප්‍රඥාව තුලේ ඉඳීම තමයි අකන්නසොක්ඛං අකන්නසොක විපාකං කියලා කියන්නේ. කළුත් නොවන සුදුත් නොවන කර්ම කියලා කියන්නේ ඒකයි. අන්න ඒ වෙලාවේ සිහින් නොවනින් ඉඳීමෙන් රස කරන ප්‍රයෝගාභි සංඛාර කියන එක ඒක අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එකේ සංස්කාර නෙවෙයි. මේ සංස්කාරය කම්මක්ඛයය සංවත්තති. කර්මයේ ශේය කිරීම සඳහා ඇතිවන සංස්කාර නැත්තම් කර්මයේ ශේය කරපු උත්මයේ ගැතිවන අපි ක්‍රියාසිත කියලා කියන්නේ අන්නේ මට්ටමක. එතකොට විඥාන චර්යා තියෙනවා, අඥාන චර්යා තියෙනවා, ඥාන චර්යා තියෙනවා. දැනුත් අපි ඇත්තෙම සියෙන් හිටියත් අපි මුලදී ටිකක් අඥාන චර්යාවට යනව නැත්තේ නෑ. නමුත් අපි ධර්මයේ දන්න නිසා ඒක දිගටම යන දෙන්නේ නැහැ. සිත්වල මගදී නවත්තගෙන කොහොම හරි ඥාන චර්යාව පැතර ගන්නවා. අඩුගානේ සීලිය තුලින් hali රැකගෙන ඉන්නවා. වෙන කෙනෙක් යම් කිසි දෙයක් කෙනෙක් දැකලා අහලා ඇතිවන දෙයකට බනින්න යද්දී අපි එතනින් hari සීලිය තුලින් hari නොබෙන hari ඉන්නවා අපි. හැබැයි අපි සමත විදර්ශනා දිනු කරවතින් අපි සිතුවිලි දිගින් දිගටම හට නොගන්නා විදියට අපි හැකිතාක් ඉක්මනින්ම මේක ප්‍රඥාවෙන් දකින මට්ටමට හිත දිනු කරනවා. අන්නේ දිනු කරන උපක්‍රමය තමයි සමත විදර්ශනා කියලා කියන්නේ. මේ කියන වේගයෙන් අපි දිනු කරගන්නවා. දැන් 80ට වේගෙන් යන වාහනයක යන කෙනෙකුට දෙයක් දෙන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? අපේ වාහනේ 80ට වේගෙන් යන්න ඕන. ගියොත් තමයි අරයා සමාන්තරල යන ගමන් උනත් අතින් දෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ යන වේගෙටම, මේ ඇසට පේන රූපේ පේන වේගෙටම ප්‍රඥාවෙන් බලන්න ජීවිතය හුරු කරවීම තමයි සමත විදර්ශනා කියලා කියන්නේ. හිත සමාධිමත් කර කර අනිත්‍ය දුක අනාත්ම විදිහට විදර්ශනයෙන් බලනවා. අන්න එහෙම බලන කෙනාගේ අත්දැකීම තමයි කිංසුකෝම සූත්‍රය විස්තර වෙන්නේ. කිංසුකෝම කියලා සූත්‍රයක් තියෙනවා. අර ගහක් එක එක කාලවලදී වෙනස් වෙන හැටි විස්තර කරන්නේ. ඒකේ එක විස්තරයක් වෙනවා, නගරයක් තියෙනවා, ප්‍රාකාරයක් තියෙන, දොරටු හයක් තියෙන නගරයක් තියෙනවා. මෙන්න මේ නගරයට පාරකින් යනවා දූතයන් දෙන්නේ. ගිහිලා දොරටුවෙන් ඇතුළු වෙලා නගර මැද ඉන්න නගර හිමියා නැමැති විඥාණයට පණිවිඩයක් දීලා ඒ ගියපු පාරින් එනවා. අන්නේ ගියපු පාරින් එන එකට තමයි කියන්නේ යම් කිසි කෙනෙක් සමත විදර්ශනාවෙන් හිටියොතින් ඇස ආදී ආයතනයන්ට ලැබෙන මේ අරමුණු පණිවිඩය සතියේ නැමැති දොරටුවෙන් ඇතුළු වෙලා පාර හැඩියට සලකන ආරස්නගේ මාර්ගය ඒ පාර දිගේ ගිහිල්ලා නගරය හතරමං හන්දියේ කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදලා තියෙන ශරීරයේ ඒකෙන් මැද ඉන්න නගර හිමියා කවුද? විඥාණය. ඒ විඥාණයට පණිවිඩය දීලා එතනින් මෙනවා. එතකොට තමයි කියන්නේ දිට්ඨේ දිට්ඨමත්තං කියලා. කෙනෙක් දැක්කනම් ඒ දැකපු ආයතනයෙන්ම නැති වුණා කියලා දකිනවා. මේ දැකපු දේ ඒ දේ මේ මං අල්ලන්නේ කියලා පදනමට යන්නේ නැහැ. මේ දැකපු දේ මට අල්ලන්නත් පුළුවන්, අල්ලපු දේ සද්ද අහන්නත් පුළුවන් කියලා හිතුවත් වෙන්නේ එක ආයතනයක එක අනිත් ආයතනයකින් ගන්න ගියා අපි. එතකොට වෙන්නේ මොකද්ද? එතකොට අපි සිහියෙන් ඕනෙන් හිටියයි නෙවෙයි. එතකොට අර ගිහිපු දූතය මොකද කරන්නේ? නගර මැද ඉන්න විඥානේ නැවත නගර හිමියා වෙන පාරකින් එළියට ගන්නවා. වෙන පාරකින් එළියට ගත්තොත් මොකද්ද වෙන්නේ? තෑගිටියකුත් දීලා තමයි ආයි පිටත් කරන්නේ. මොනොද තෑගි ගුටි බැට ටිකුත් දීලා ජරා මරණ ව්‍යාධි ප්‍රිය විප්‍රයෝග තෑගි ටිකත් කර තියාගෙන තමයි ඊළඟ පැත්තෙන් යවන්නේ අපි. එතකොට ඇසෙන් දකින රූපය, කනෙන් අහන්න පුළුවන්, නාසයෙන් ගඳ සුවඳ විඳින්න පුළුවන් කියලා අනිත් ඉන්ද්‍රියන් වලට ගැට ගන්න ගියොත් අපට ඇතිවන අත්දැකීමෙන් ඒ දුක් ටික විඳින්න වෙනවා. නමුත් ඇත්තටම මොකද වෙන්නේ? ඇසින් දකින රූපයේ ඇහැට විතරමයි ගෝචර වෙන්නේ. උදාහරණයක් කිව්වොත් වතුර බේසමක් ගන්න බලන්න. වතුර බේසමයට ඔබ මුහුණ දාලා බැලුවොත් ඔබට මුහුණ පේනවනේ. ඔබේ ඡායාව පේනවනේ. ලෝකින ලස්සන මේකෙන පේනවනේ නේ. ඔව්. එතකොට අන්න ඒ පින්තූරයේ පේන ඒ වතුරේ තියෙන පින්තූර ඔබට පුළුවන් අල්ලන්න. ඒ වතුරේ පේන ඔබේ රූපය පුළුවන් දිව ගන්න රහ බලන්න. ඒ වතුරේ පේන රූපයේ සද්දයක් තියෙනවද? වතුරේ සද්ද තියෙන පුළුවන් මං අහන්නේ රූපයේ සද්ද තියෙනවද? නෑ, ඒක වෙන කිසිම ආයතනයකට ගන්න බෑ. ඒ වතුරේ පේන වර්ණ මාත්‍රය ඇහැට පේන එක විතරයි. ඒක කනට සද්දයක්වත් නෑ, නාසයට ගඳ සුවඳකුත් නෑ, දිවට රසයකුත් නෑ. අන්නේ වගේම තමයි අපි ඇහැට දකින රූපයේ වර්ණ මාත්‍රය විතරමයි තියෙන්නේ. ඒකේ රහක්ක සද්දයක්වත් අනිත් ඒවා නෑ. ඒක ඒවා අපි කොහෙන්ද ගන්නෙ? ඒවා මේ පැත්තෙන් පුරවගන්නේ අපි. ඒවා අපි ඇතුළු කරගන්නේ මිසක් ඒවා ඒකේ තියෙන දෙයක් නෙවෙයි. පින්නතුනි, වතුර බේසමේ සිද්ධිය හොඳට මතක තියෙන එක තමයි හොඳම උපමාව. ତୋର ඇසෙන් රූපයක් පේනකොට වර්ණ රූපේ විතරයි, කනෙන් ශබ්දයක් අහනකොට ශබ්ද මාත්‍රේ විතරයි, නාසෙන් ගඳ සුවඳක් දැනනකොට ඒ ගඳ මාත්‍රේ විතරයි. මේ හැම දෙයකම ලක්ෂණය ඒ ආයතනෙ විතරයි. එක නැඹුරු වෙන්නේ ඒ විතරක් නෙවෙයි, ඒක පෙරපසු නොවි ඒ මොහොතේ හටගෙන කණ්ණාඩි ඉස්සරහට යනකොට රූපේ නිර්මාණය වුණා වගේ ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙන ලක්ෂණය. නමුත් අපේ අවිද්‍යාව කියන දැඩිම අකුසලයේ විසින් මේක පිළිගන්නේ. ඒ අවිද්‍යාව මොකද කියන්නේ? කියන්නේ බැලුවට පස්සේ තිතුරු වෙනවා කියලා. බලන්න කලිනුත් ඔක තිබ්බා, බැලුවට පස්සේ තිතුරු වෙනවා කියලා කියන්නේ. ඒ අපේ නරකම මිත්‍රයා අපට කියන්නේ. අපේ හොඳම මිත්‍රයා කවුද? අපේ හොඳම මිත්‍රයා තමයි මයින්ඩ්ෆුල්නස් එක. සතිමත් බව, සතිමත් භාවයේ හිටියොත් තමයි යා කියන්නේ නෑ නෑ ඔකට රැවටෙන්න එපා. ඔය මුලා කරන්න හදන්නේ. දිට්ඨිය දිට්ඨමත්තන් දැක්කනම් එතනම නිරුද්ධ වෙනවා. සුතේ සුතමත්තම්, මුතේ මුතමත්තම්, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් කියලා කියන්නේ කවුද? අපේ හොඳම මිතුරා, බෙස්ට් ෆ්‍රෙන්ඩ් මයින්ඩ්ෆුල්නස්. එනිසා බුදුහාඳුරෝ කියනවා සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරත, මහණෙන තමන්ගේ පියාගේ ගොදුරු බිම පියාගේ ඉඩමේ වාසය කරන්න. මොකද්ද පියාගේ ඉඩම කියලා කියන්නේ? සතර සතිපට්ඨාන. යම් කිසි වෙලාවක තමන් සතර සතිපට්ඨානය තුල ඉන්නව නම් ඒ ඉන්න මොහොතේ තමන්ට මායාව පේනවා, මායාට තමන්ව පේන්නේ නැහැ. මායාට තමන් වසඟයට ගන්න බෑ. යම් කිසි මොහතක තමා සතිපට්ඨානෙන් අයින් වුණා නම් මොකද්ද වෙන්නේ? ඒ වෙලෙට තමන්ට මායාව පේන්නේ නැහැ, මායාට තමන් පේනවා. මායාට කැමති දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා පියාගේ ඉඩම කියන්නේ මොකද්ද? පියා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ නැමැති පියා විසින් අපට හඳුන්වා දීපු මේ ඉඩම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. අන්නේ පියාගේ ඉඩමේ ඉන්න වාරයේ කාලය ටිකෙන් ටික අපි වැඩි කරගන්නට ඕන. සතර සතිපට්ඨානේ තමයි අපට තියෙන එකම රැකවරණය. අන්න ඒ තුල ඉන්න කාලය ටිකෙන් ටික අපි වැඩි කරගන්නට ඕන. අන්න ඒ තුල ඉන්න මොහොත තුල තමට කායික වේදනාවක් එන්න පුළුවන්. නමුත් ඒක මනසින් ඒ දුක් ටික තමන් ගන්නෙ නෑ. තමනව කතාන තියනවද? හොඳයි, පින්නතුනි, එහෙනම් හතරත් උනානේ නේද? හොඳයි, එහෙනම් අද අපි හුඟක් කරුණු සාකච්ඡා කළා. ඉතින් එක ධර්ම දේශනාවකදී හුඟක් කරුණු සාකච්ඡා කරනකොට ටිකක් වේගෙන් කතා කරන්න වෙනවා. ඉතින් නැතුව ඒක අවසානයක් කරා යන්න බෑ. ඉතින් මං හිතන ඔබ හුඟක් දැනුගත් අය, බුද්ධිමත් අය, ඉතින් හුඟක් අත්දැකීම් තියෙන පින්නතුන්, ධර්මයේ කාලයක් අහපු අය, එනිසා ඔබට මං හිතන්නේ මේක අමාරු වෙයි කියලා තේරුම් ගන්න. ඉතින් අවසාන වශයෙන් බුදුහාමුදුරු දේශනා කළේ බුද්ධිමත් කෙනෙකුට වඩන්න තියෙන දෙකයි කියලා. ඒ තමයි සමත විදර්ශනා දෙක. සමතයෙන් හිත කුසල අරමුණක හිත තැන්පත් කරමින් පංච නීවරණ වලින් දුර වෙලා විදර්ශනා භාවනා විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩමින් අවිද්‍යාව දුර වෙන විදියට ප්‍රඥා වැඩි වීම ඇති. ඉතින් ඒ සඳහා සිල්වත් බව අවශ්‍යයි. ඒ සඳහා කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. කල්යාණ මිත්‍රයන් වෙතින් ධර්ම ශ්‍රවණය කිරීමත් අවශ්‍යයි. ඉතින් මේ සියලු කරුණු සම්පූර්ණ කරගන්න තරම් ඔබ හැම දිනෙකම හුඟා පින්වන්ත අය. ඉතින් ඒ ගැන ඔබ හුඟා සතුටටපත් වෙන්න මේ සම්බුද්ධ ශාසනය තුල ඔබට මේ සද්ධර්ම වරප්‍රසාදය ලැබෙනවා කියලා සතුටටපත් වෙන්න මේ රැස් කරගත් උතුම් පින්කම් තුලින් ජනිත කරගත් ආ වූ පුණ්‍ය ඵලය ගෞරවනීය ලොකු හඳුරන් වහන්සේ ප්‍රධාන උදෑසන පටන් ඔබට මේ උපස්ථාන කරන මේ හැම දිනාට මේ පින ලැබේවා. ඉතින් ලොකු හාමුදුරුවෝ ඊයේ දවසේම මේව සුද්ධ කළා. ඉතින් ඔබ වෙනුවෙන් ලොකු වෙහෙස මාංශයක් කළ මේ කටයුතු කළේ ඔබව හොඳට ඒ ධර්මයේ හැසිරෙනව දකින්නට. ඉතින් උන්වහන්සේ ඇතුළු ඒ අනිත් ගිහි පින්නතුන් ඇතුළු හැම දිනාට මේ උදව් උපකාර කළ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නියේ චිරජීවනයේ පිණිස මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ සියලු පින් අප නමින් මියගිය ඥාති උද අනුමෝදන්ව සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රසකරගා සීල පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ හැම දිනමත් රට දැය සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. දෙවිනටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හිමිදිරි පාන්දර පටන් මේ මොහොත දක්වා රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් ආනිසංසෙන් ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු ඔබ අප හැම දෙනාටම මෙලොව වාසයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ පිණිස මේ උතුම් කුසලයට හේතු වාසනා වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව ඊටාම ඉක්මන් භවයකදී උතුම් වූ නිවන් සුවයත් අප හැම දෙනාටම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින් දුක්ඛා භයම් පන්තාච නින් භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙන බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.